බුද්ධම් බුද්ධම් බුද්ධම් වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධම් ධම්මං සංඝං වන්දේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තං ධම්මසවන කාලෝ අයං බදන්තං නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සන්දා බලං විරිය බලං හිරියොන්තං තියං බලං සති බලංච සමාධිච පඤ්ඤාවේ සන්තමං බලං ඒතේහි බලවා භික්ඛෝ සුඛං ජීවති පණ්ඩිතෝති ගෞරවනීය ස්වාමින් වහන්සේලගෙන අවසරයි සැදවත් වාසනාවන්ත පින්තුනි නිශාන්ත වීරක්කොඩි මහත්මාගේ වරණිනෝනගේ මේ නිවසේහි වාර්ෂිකව සිදු කෙරෙන ධර්මචාරිකාමේ වැඩසටහනයි අද මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් තමගේ ආදරණීය දරු දෙපළ ඒ දමිතු පුතාත් අමාදීනියත් කැටුව ඒ වගේම තමන්ට ඊටාම සමීප යහළු මිත්‍රාදීන් කවුරුත් ඒක රාශී කරගෙන ඊටාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් මේ සිදු කරන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තමයි අපේ ජීවිත තුළ අපි ලැබපු වටිනාම දේ. ඉතින් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අපට තේරෙනවා අපි කොයි ආකාරයකටද ජීවත් වෙන්න ඕන කියලා. අපට තේරෙනවා අද මේ මොහොතේ අපේ හිතේ මානසික පීඩාවක් තියෙනවා නම් හෙට දවසේදී අපි ඒක කොහොමද අඩු කරගන්නේ කියන එක ඒ ධර්මයේ තුලින් අපට පැහැදිලි කරනවා. බුදුහාඳුරන්ගේ ධර්මයේ තුල පැහැදිලිව තියෙන ලක්ෂණයක් තමයි ඒක අනුසෝතගාමී ධමං. බුදුහාඳුර දේශනා කරනවා හරියට මහා සාගරය වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන වගේම බුදුහාඳුර දේශනා කරපු ධර්මයක් ක්‍රමානුකූලව ගැඹුරට යනවායි කියනවා. ඉතින් ඕනෑම කෙනෙකුට තමන්ගේ බුද්ධි මට්ටම අනුව යම් කිසි ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම්ගත් ප්‍රමාණයට තමන්ට භාවිත කරන්නත් පුළුවන්. අනිත් කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ඔඩියන්ස් එකකට ධර්ම දේශනා කරනකොට නිතරම මේ අනුපූර්ව ප්‍රතිපදාව දේශනා කරලා තියෙනවා. විශේෂ පුද්ගලෙක් මුණ ගැහුනොත් ඔබහල ඇති බාහ්‍ය දාරු කීරිය පුක්කුසාති වැනි අය ඒ වගේ සුවිශේෂී පුද්ගලයන් මුණ ගැහුනහම විශේෂ ධර්ම කාරණා ගැඹුරම ප්‍රඥාවෙන් ධර්ම දේශනා කරලා තියෙනවා. හැබැයි ඒක හැමදෙනාට මෙහෙම දේශනා කරලා නැහැ. සාමාන්‍ය ඔඩියන්ස් එකක් මුණ ගැහුනාම අනුපූර ප්‍රතිපදාවට තමයි ධර්ම දේශනා කරන්නේ. ටිකෙන් ටික ගැඹුරට යන විදිහට තමයි දේශනා කරන්නේ. මොකද ඒකට හේතුව එකපාරම ගැඹුරු කාරණා සමහර කෙනෙකුට කිව්වොතින් ඒක දරා ගන්න බැහැ කෙනෙකුට. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට එයා ඒක වරදවා තේරුම් ගන්නටත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කරුණු විමසලා බලනකොට අපට පේනවා රහතන් වහන්සේලාගේ අත්දැකීම් තියෙනවා. ත්‍රිපිටකේ නොඑක් තැන්වල රහතන් වහන්සේලා ලෝකයේ බලපු ආකාරය ධර්ම කරුණවල විස්තර වෙනවා. අපි ඇතැම් විට එකපාරට මේ රහතන් වහන්සේලාගේ අධ්‍යාකම් ටික කෙනෙකුට කිව්වොත් මොකද වෙන්නේ? ඇතැම් විට රහතන් වහන්සේ කෙනෙක් විදිහට රංගපාන පෙළක් කෙනෙක්. එයාට මාර්ගයක් අහු වෙන්නේ. එයා ඇතමිට හිතනවා එයා දැන් රහතන් වහන්සේ කෙනෙක් කියලා මේ එකපාරටම හිතන්නත් පුළුවන් සමායට. පින්නතුනි අපේ ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමේදී අපි ඊටාම බුද්ධිමත් වෙන්නට ඕන. ධර්මදේශනාවක සාර්ථකත්වය බලන්නේ අවසාන රිසල්ට් එක කියන හැටියට නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම වුණත් අවසාන රිසල්ට් එක මේකයි ප්‍රතිඵලය මේකයි කියලා කරුණු ටික විස්තර කරන්න පුළුවන් ඕරම කෙනෙකුට. ඒක ධර්මයේ හුඟාකල් අධ්‍යයනය කරන්නත් ඕනේ. මාසිකින් දෙකකින් පොත්පත් ටිකක් කියවලා තේරුම් ගන්නටත් පුළුවන්. එතකොට අවසාන ප්‍රතිඵලය කියන නුව නෙවෙයි ධර්මදේශනාවක සාර්ථකත්වය බලන්නේ. ධර්මදේශනාවක සාර්ථකත්වය බලන්නේ කොහොමද? ඒ අවසාන පියවරට යන්නට දේශනා කරන මාර්ගය අනුවයි ධර්මදේශනාවක සාර්ථකත්වය බලන්නේ. එනිසා අපි හුඟක් බුද්ධිමත් වෙන්නට ඕන. ධර්මදේශනාවක් අහලා අවසානයේ අපි බලන්න ඕන ඒ දේශනාව තුලින් අපට ප්‍රැක්ටිස් කරන්න පිළිපදින්න මොකද සඳහන් කරේ කියන කාරණේ. සමහර ධර්මදේශනහල් ඉවරුනහම කියන්නේ මොකද්ද? සමහර විට මුකුත්ම කරන්න දෙන්නේ නිකම් ඉන්නේ කියලා කියන්නේ. මුකුත්ම කරන්න දෙන්නේ ඔය ඉන්න විදියටම ඉන්න කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි තමයි මේ කියපු ටිකත් අමතක කරලා යන්නේ කියලා කියන්නේ සමහරට. අපිත් හිතන හරිය හොඳ බණක් කියලා. ඒක ඉත කරන්න කිසිම දෙයක් ඒක කියලා නෑ අපට. හරියම හොඳ බණක් කියලා අපට හිතෙන. පින්නතුනි එහෙම මුල් සාලේම රහතන් වහන්සේලා ක්‍රියා කරනන් අධේන ත්‍රිපිටකයක්වත් අපට නෑ. මේ මහා ගැඹුරු මේ සාරාංශික කාලපලක්ෂයක අධ්‍යක්ීම මේ මහා දැනුම් සම්භාරය අපට මේට වසර දහස් ගානකට කලින් අවසන් වෙන්න තිබුණා. අතීතයේ හිටිය ස්වාමීන් වහන්සේලාත් එහෙම හිතුවනම්. පින්නතුනි එහෙම සරල තැනකින් නෙවෙයි මේක කියන්නේ. ඊට වඩා ගැඹුරු තැනකින් මේක කියනවා. හැබැයි ගැඹුරු කියලා මේක තේරුම් ගන්න බැරි දෙයක් නෙවෙයි. අපි හැම දිනාටම අපේ බුද්ධි මට්ටම අනුව යම් යම් ප්‍රමාණයෙන් මේකට බැස ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී අපි මුලින් සඳහන් කළා උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී යම් කිසි අනුපිළිවෙලක් දේශනා කළාය කියලා. අන්නේ අනුපිළිවෙලෙලි තියෙන ප්‍රධානම දේ තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට නිතරම ඔඩියන්ස් එක දිහා බැලුවා. ඒ ධර්ම ශ්‍රවණය කරන පිරිසේ බුද්ධි මට්ටම බැලුවා. බලලා උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී මොකද්ද බලපු කාරණා? යම්කිසි පිරිසකට ධර්ම දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ මොකද්ද බලන්නේ සාමාන්‍යයෙන්? පංච ඉන්ද්‍රිය ධර්ම වැඩිද කියලා බලනවා. හැබැයි ඊටත් කලින් බලන කාරණයක් තියෙනවා. මොකද්ද ඒ කාරණේ? ඒ ඔඩියන්ස් එකේ ඉන්නේ කොච්චර කාලෙ ජීවත් වෙනවද කියලා බලනවා. මුලින්ම බලන්නේ ඒක. ඇතැමිට මේ මොහොත මරණාසන්නම වෙච්ච කෙනෙක් එතන ඉන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මුලින්ම බලන්නේ මේ ඉන්න අය කොච්චර කලක් තව ජීවත් වෙනවද කියලා. ඊළඟට තමයි බලන්නේ එයාලගේ බුද්ධි මට්ටම කොච්චරද කියලා, ශ්‍රද්ධා දීන්ද්‍රිය ධර්ම කොච්චර දිනුනාද කියලා. දැන් මට කොණ්ඩෙලි මුණ ගැහුනට පස්සේ බුදුහාමුදුරුවෝ මුලින්ම බැලුවේ කොච්චර කලක් ජීවත් වෙනවද කියලා. ඊට පස්සේ බැලුවා ඔහුගේ ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම දිනු කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක් නෙවෙයි. ඔහුට මුලින්ම කලේ ඔහුට මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන තැන සලස්සලා දුන්නා. මරණාසන්න කෙනෙක් නම් ඔහුට වෙනත් උදව්වක් අපට කරන්න බෑ. චත්තමානවක කුමාරයා මුණ ගැහිච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ ආයුෂ දිහා බැලුවා. බලවට ඉක්මනටම සුගතිගාමි වෙන මාර්ගය කියලා දුන්නා. මොකද බුදුහාඳුරු උන්වහන්සේගේ ඥාණයෙන් අවබෝධ කරගත්තා ඇත්තටම අපට තියෙන අභියෝගී ජීවිත අභියෝග මොනවද කියන කාරණේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ ඇතැමිට විභාගයක් අසමත් වීම, රැකියාවක් නොලැබීම, තියෙන රැකියාවක් අහිමි වීම, තමන්ට හිටිය හුඟක් හිතවත් කෙනෙක් අමනාප වීම, මේ වගේ දේ තමයි බොහෝ දෙනෙක් අපි ඇතැමිට ජීවිත අභියෝගයේ විදියට සැලකන්නේ. ඇතැමිට ලෙඩවීම වුණත් අභියෝගයක් විදියට සැලකන්න පුළුවන් කෙනෙක්. ඇතැමිට මරණයට පත්වීමත් ජීවිත අභියෝගයක් විදියට සැලකන්න පුළුවන්. නමුත් මේ සියලුම දේවල්ට වඩා බුදුරජාණන් වහන්සේ ඊටාම ගැඹුරින්ම තේරුම් ගත්තා මේ මනුස්ස ලෝකයේ සුගතිය ලබාගත් අයගේ ජීවිත අභියස තියෙන ඉතාම ආසන්නම බරපතලම අභියෝගය මොකද්ද කියලා. මොකද අභියෝගය? මොකද ඒ චැලෙන්ජ් එක? ඒ තමයි ඔ මරණයට පත්වීම සහ මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්න තියෙන අවස්ථාව. මෙන්න මේක තමයි අපි ඉතාම නුවණින් තේරුම් ගන්නට ඕන අපට තියෙන අභියෝගය. එනිසා උන්වහන්සේ ඉතාම කරුණාවෙන් දේශනා කළේ මුල්ම කාරණය තමයි ඒ මුණ ගැහෙන අයට ඉක්මනටම සුගතිගාමි වෙන මාර්ගය කියලා දුන්නා. දැන් අපි ඇත්තටම අපේ ජීවිත දෙස කල්පනා කරලා බලන්න. අපි මරණයට පත් වුණොතින් අපි මරණයට පත් වෙනවා කියලා මේ පින්වතුන් හිතලා දෙන්නේ? හිතලාද තියෙන්නේ මැරණ අය කියලා? ඈ හිතලා තියෙනවා නම් හොඳයි, ලොකු දෙයක්. පින්වතුනි, අපි මරණයට පත් වුණාට පස්සේ අපි අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙනවා කියලා අපට අපි ගැන තමන්ට තමන් ගැන සාධිකක් තියෙනවද? හොඳට කල්පනා කරලා බලන්න. සාමාන්‍යයෙන් අපි හිතන්නේ සාමාන්‍ය විදිහට අපි මරණයට පත් වෙයි කියලා. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් පින්වතුනි, ඊට වඩා වෙනස් අපේ මරණය සිදු වෙන්න පුළුවන්. අපි ඇතැම්ට රියාන තුරකදී මිය යන්න පුළුවන්. ඇතැම්ට කෙනෙක් විසින් අපිව මරන්න පුළුවන්. ජීවිතක්ෂයට පත් කිරීමේ මරණයට පත් වෙන්න පුළුවන්. සමහර විට අපේ ඥාතීන් ටික ඔක්කොම අපි ඇස් ඉදිරිපිට මරලා අපිත් ඊට පස්සේ මරන්න පුළුවන්. ඇතැම්ට අපේ මාස ගානක් අවුරුදු ගානක් ලෙඩවලෙක් තැන්වල ඉඳලා බොහෝ දුක් විඳලා මරණයට පත් වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ජීවිත අභියෝගකදී ඇතැමිට අපි ආදරය කරනම අය අපේ ඉදිරිපිට මරණයට පත් කරලා ජීවිතක්ෂයට පත් කරලා අපිත් මරන්න පුළුවන්. මෙන්න මෙවැනි අවස්ථාවක් උදා වුණොත් අපට හිත හදාගන්න පුළුවන් ද සුගතියකට? අපි හිතන තරම් සරල දෙයක් නෙවෙයි ඒක. අපි ඇතැමිට ගැඹුරු ධර්ම කාරණා අපි හුඟක් සාකච්ඡා කරනවා. ඒක හොඳයි. හැබැයි අපි ඒ සියල්ලම පළමු අපි ජීවිතේ තමන්ම තමන් ගැන හිතලා තියන්න. තමන්ට ඕනෑම ආකාරයකට මරණයක් වුණොත් කිසිදු සැකයක් නැතුව අනිවාර්යයෙන්ම තමන්ට සුගතිගාමි වෙන විදියට තමන් හිත හදාගෙන දින්න කියලා. මෙන්න මේකයි මිනිස්සෙක් වශයෙන් තමන්ට තියෙන්න ඕන පළවෙනි හැකියාව. ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා තියෙනවා නම් ඒ ධර්මයෙන් අපි ප්‍රයෝජන අරගෙන තියෙනවා නම් මෙන්න මේ හැකියාව අපේ ජීවිතවල තියෙනට ඕන. සාමාන්‍ය මරණයකදී නෙවෙයි, ඉතාම අභියෝගාත්මක මරණයකදී වුණත් අපි දුගතිගාමී නොවන විදිහට අපි හොඳ මානසිකත්වයක් හදාගෙනද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ඒ සඳහා ඉක්මනින්ම අපි ක්‍රියා කරන්නට ඕනේ. ඒක සාමාන්‍ය අපි එදිනෙදා කරන අම තාත්තට සලකන එක, සාමාන්‍ය ස්වාමීන් වහන්සේලාට දානයක් දෙන එක, බණක් අහන වගේ සරල දෙයකින් අපිට ඒක කරන්න බෑ. ඊට වඩා ගැඹුරින් අපි සමථ විදර්ශනා වඩලා තියෙනට ඕනේ මෙන්න මේ අභියෝගයට මුහුණ දෙන්න. අනිත් කාරණේ තමයි අපි සුගතිගාමි වෙනවා වගේම අපි ඊටාම ආදරයෙන් කරන ඥාතීන් ඉන්නවනම් අපි අම්මා තාත්තා, සාමි භාර්යාවන්, දරුවන්, සහෝදර සහෝදරියන් අපි ඊටාම ආදරය කරන අය 10 දෙනෙක් විතර ලියා ගන්න නම් ටික. අන්න ඒ අය සුගතිගාමි වෙන්න පුළුවන් විදියට අපි එයට උදව් කළ තියෙද කියලා බලන්න. ඇයි ඒකට හේතුව? ඒ අපි ඊටාම ආදරය කරන අය මිය ගියාම තමයි අපට හුඟක්ම අපේ හිත දුකටපත් වෙන්නේ. අන්නේ දුකෙන් අපට නිදහස් වෙන්න තියෙන ප්‍රධානතම කාරණයක් තමයි ඒ අය ඉන්න කාලයේ සුගතිගාමි වෙන්න පුළුවන් විදියට යට අපි උදව් කළ තියෙනට ඕන. මෙන්න මේකත් ඊටාම වැදගත් කාරණේ. මෙන්න මෙතනින් තමයි පින්තුනේ ධර්ම මාර්ගය ආරම්භ වෙන්නට ඕන. මෙතන ඉඳන් ටිකෙන් ටික අපි ධර්ම ශ්‍රවණය කරන්න අපි ගැඹුරට යනවා. හැබැයි ගැඹුරට ගියා කියලා අපි එදිනෙදා කරන සාමාන්‍ය ගුණධම් ටික අපෙන් ගිලිහෙන්න බෑ පින්තුනේ. දිනෙන් දින අපේ මානසික සතුට සහනය වැඩි වෙන්නට ඕන. දිනෙන් දින අපි ඇසුරු කරන අයගේ ප්‍රසාදය වැඩි වෙන්නට ඕන. අපි ඇසුරු කරන්නේ සත්පුරුෂයන් නම් හැම දිනාගම සිද්ධි නගන්න බෑ අපට. නමුත් අපි ඇසුරු කරන්නේ සත්පුරුෂය නම් ඒ සත්පුරුෂයන් අපෙන් ගිලිහෙන්න බෑ ඇත්තෙම. අපි ධර්ම මාර්ගයක ඉන්නවා නම්. මෙන්න මේකත් අපේ තියෙන උන ලක්ෂණයක්. ඉතින් මෙන්න මේ කරුණ ටික ටිකෙන් ටික අපි ගැඹුරට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ලැබෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන්. කල්යාණ මිත්‍රයන් ජීවිතයට මුණ ගැහුණාම තමයි අපට ධර්මයක් ලැබෙන්නේ. හැබැයි මේ ධර්මය ලැබෙනකොට අපේ ළඟත් ලක්ෂණ තියෙනට ඕන. මොනවද අපේ ළඟ තියෙන ඕන ලක්ෂණ? සද්ධර්මය ලැබෙනකොට අපේ ළඟ තියෙන ඕන ලක්ෂණ මොනවද? අපේ ළඟ තියෙන ලක්ෂණ තමයි, ඔව්, අපේ ළඟ තියෙන ප්‍රධාන ලක්ෂණය සුවච බව, ඇක්ටිව් ලිස්නින් කියන එක හොඳට ඒකට අහුම්කම් දෙන්නට ඕන. අනිත් දේ තමයි අහනවත් එක්කම අපි හුඟක් නුවණැති වෙන්නට ඕන. හුඟක් බුද්ධිමත් වෙන්නට ඕන. ඒ නුවණැති නොවුනොත් අපට ඇතැම් විට ඒ ඇහෙන ධර්මයේ තියෙන හොඳම දේවල් ටික ගිලිහෙන්න පුළුවන් විතරක් නෙවෙයි ඇතැම් විට. ඒ ධර්ම දේශනාවකින් අහන්නේ අපි ධර්මයට නියම ධර්මයේ නොවන දෙයක් නම් ඇතැමිට ධර්මය කියලා අපි බොහොම ගෞරවයෙන් ගන්නටත් පුළුවන්. මෙන්න මෙතනින් අපට වැරදුනොතින්, මෙන්න මේ බුද්ධිමත් කියන බව කියන තැනින් අපට වැරදුනොතින් වැරදෙන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. වැරදෙන්නේ මොකද්ද? වැරදෙන්නේ නිවන විතරක් නෙවෙයි, බුද්ධෝත්පාද කාලෙම අපට අහිමි වෙනවා. සම්බුද්ධෝත්පාද කාලෙම අපට අහිමි වෙනවා. ධර්මයේ ඊටාම නිවැරදි තැන අපි අඩුම ගානේ අහන්නටවත් බුද්ධිමත් නොවුනොතින් අපි ඇත්තටම මේ යන්නේ අබුද්ධෝත්පාද කාලයක වගේ. අන්නේ වගේ සරල දෙයක් නෙවෙයි ඒක. මෙන්න මෙතනින් අපි හොඳට තේරුම් ගන්නට ඕන පින්නතුනි, අපේ නුවණ අපි දිනෙන් දින දිනු කර ගන්නට ඕන. ඒ වගේම ගැඹුරුයි කියලා සමහර කරුණු අපට තේරෙනවා, සමහරයි කියන කාරණා ගැඹුරුයි කියලා. ඇතැම් විට ඒ ගැඹුරුයි කියන ධර්ම කාරණා ඇහෙනකොට අපි ඊට වඩා සරල දෙයක් හොඳයි කියලා අපි පිළිපදින්නත් යනවා. ඊටාම ලෙහෙසියෙන් පිළිපදින්න පුළුවන් දෙයක්. පින්නතුනි, අපට එදිනෙදා ජීවිතය සාර්ථක කරගන්න, යුතුකම් හොඳට කරන්න කියන දේශන ඕන තරම් අපට ඉන්ටර්නෙට් එකට ගියාම අහන්න පුළුවන්. ලෝකයේ අය, සමාජ විද්‍යාඥයන්, මනෝවෛද්‍ය විශේෂඥවරුන්, කවුන්සලර්ස්ලා, මේ අය ඉතාම විධිමත් විදිහට අධ්‍යාපනඥයෝ, එදිනෙදා ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන අනුශාසනා ඕන තරම් අපට ඉන්ටර්නෙට් එකෙන් අහන්න පුළුවන්. හැබැයි අපි ඒ දේ සාර්ථක වුණා කියලා අපි ඇත්තටම ජීවිතය සාර්ථක වුණා වෙන්නේ. අනිත් කාරණේ තමයි කෙනෙක්ගේ ඇලීම ගැටීම අඩුයි කියලා. කෙනෙක් දැඩියම ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ කියලා අපි කෙනෙක් දිහා බලලා යාම්වා සාර්ථක කෙනෙක් කියලා අපි හිතනවා. ඒකත් පින්නතුනේ ලෝකේ අනිතර සාපේක්ෂව යම් කිසි විදියක කෙනෙක්ගේ සාර්ථකත්වයක් තමයි. යමකට ඉක්මනටම කේන්ති ගන්න නැත්නම්, ඉක්මනටම ආශා කරන්නේ නැත්නම්, යාක එක ගුණයක්. ඒක සතරම පුරුදු කරපු ගුණයක්. හැබැයි පින්නතුනේ මෙතනින් නෙවෙයි කෙනෙක්ගේ අපි සාර්ථකත්වය බලන්නේ. ලෝභ ද්වේෂ දෙක අඩු වෙච්ච පමණට නෙවෙයි කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ. එහෙනම් මොකකින්ද බලන්නේ? බලන්නේ කෙනෙකුගේ මෝහය, අවිද්‍යාව කොච්චර අඩු වුණාද කියන කාරණේ මත. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ලෝභ ද්වේෂ විතරක් නෙවෙයි, කාමච්ඡන්ද ව්‍යාපාද විතරක් නෙවෙයි, අනිත් නීවරණත් තියෙන මිද්ද, උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණම ඉතාම දිගු කාලයකට යටපත් කරපු අය බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලිනුත් මේ ලෝකෙ හිටියා. හැබැයි ඒ අයවත් මේ සද්ධර්මයේ ළඟදී දක්ෂ අය වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ඒ අයවත් ඒ දහම ළඟදී දක්ෂයන් සාර්ථක අය බවට පත් වුණේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ නීවරණ පහක් දේශනා කරන ධමයක් නෙවෙයි, නීවරණ හයක් සඳහන් කරනවා. අවිද්‍යාව කියන නීවරණයත් එක්ක. නිසමෙන් මේ නීවරණ 6 තුලම බලලා තමයි අපි සාර්ථකත්වය බලන්නේ. ඒදී ප්‍රධානම දේ තමයි අවිද්‍යාව කියන නීවරණ. අවිද්‍යාවේ ස්වභාවය අපි පුළුවන් තරම් හඳුනා ගන්නට ඕනේ. ඒ අවිද්‍යාව දුරු වෙන මගක නිරන්තරයෙන්ම අපි ඉන්නට ඕනේ. අනිත් දේ තමයි පින්නතුනේ අපි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී හුඟක් හොඳට බණ අහනවා. ඊටාම ගැඹුරු කාරණා අපි සාර්ථකව සාකච්ඡා කරනවා. හැබැයි ඒ ධර්මයේ දේශනාවට නැගිටලා ගියාට පස්සේ අපි සාමාන්‍ය පුද්ගලයෝ සාමාන්‍ය විදිහට කතා කරන්නේ, සාමාන්‍ය විදිහට හැසිරෙන්නේ, අපේ මොකුත්ම වෙනසක් නැහැ. පින්නතුනි එහෙම නැහැ කියලා ජීවිතේ සාර්ථක වෙන්නේ. අපි එහෙම අවුරුදු 100ක් කලින් අපේ ජීවිතේ සාර්ථක වුණා වෙන්නේ. අපේ ජීවිතේ වෙනසක් වෙලා නැහැ. දැන් බලන්න කැලේක ඉන්න වල් හරක් ඉන්නවනේ. ඒ හරකේ මාසෙකට සැරයක් ගෙනල්ලා බැඳලා තියලා, කනුවක බැඳලා තියලා ආයි කැලේට අත්හරිනවා. අවුරුදු 100ක් ගත වෙනවා. ඒ වගේ අර හරකගේ වෙනසක් තියෙනවද? කිසිම වෙනසක් නැහැ කිනුතේ. අන්න ඒ වගේ තමයි අපි බනහන වෙලාවෙදී අපි හුඟක් සංයමයෙන් ඉන්න පුළුවන් ගේ හොඳ ගුණයක්, කුසල් වැඩෙනවා. හැබැයි ඒකෙන් නෙවෙයි අපි සාර්ථකත්වය බලන්නේ. ඒ ධර්ම දේශනාවට පස්සේ අපි කොයිතරම් දුරට අහපු ධර්මයේ ප්‍රැක්ටිස් කරනවද? ඒක අපේ ජීවිතේට ප්‍රායෝගික කරනවද? මාසෙ ගත වෙන දවස් ටිකේ, සතියේ දවස් වෙන ගත සතියේ දවස් ටිකේ, දවසකට පැය කීයක් මේ සද්ධර්මයේ තියෙන කරුණු තමයි මෙනෙහි කරනවද? අඩුම ගානේ තමන්ගේ ජීවිතයට දිනකට විනාඩි 5ක් තමන් මෛත්‍රී භාවනා වඩනවද? අන්නේ වඩන සමතේ ටිකෙන් ටික තමන්ගේ ජීවිතය තුළ වැඩි වෙනවද? මෙන්න මේක තමයි පින්නතුනේ තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය බලන ලක්ෂණය. එක අතකින් සමතේ වැඩෙන්නට ඕන, අනිත් අතින් ටිකෙන් ටික විදර්ශනාව, අනිත්‍ය සංඥාව වඩන කාලය ටිකෙන් ටික අපේ ජීවිතවල වැඩි වෙන්නට ඕන. මෙන්න මේකෙන් තමයි තමන්ගේ ජීවිතේ වෙනසක් වෙනවාද කියලා තමන්ට බලන්න පුළුවන්, පැහැදිලි වෙනසක් වෙනවාද කියලා බලන්න පුළුවන් ලක්ෂණය. මොකද ලක්ෂණය? තමන් ශ්‍රවණය කරන ධර්මයෙන් තමන්ගේ ජීවිතේ වෙනසක් වෙනවාද කියලා බලන්නේ කොහොමද? ඔව් ප්‍රායෝගිකව යෙදෙන්නට ඕන. කොහොමද යෙදෙන්නේ? ඔව් යෙදෙනදා සාමාන්‍ය යෙදෙනදාට ඕනෝන්ගේ යුතුයකම් හොඳට කිරීම හෝ දන් දීම මත නෙවෙයි මේක බලන්නේ. බලන්නේ කොහොමද? කොයිතරම් දුරට සමත අරමුණක සමතේ කියන මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව ආදී කිසියම් කමඨහනක ටිකෙන් ටික තමන්ගේ හිත එකඟ කරගන්න පුළුවන් වේලාව ටිකෙන් ටික වැඩි වෙනවාද කියලා බලන්න. ඇතැමිට වාඩි වෙලා භාවනා කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තමන් වාහන පදවද්දී, ඇවිදිද්දී, සීල සත්ව සුවපත් වෙත්වා, නිරෝගී වෙත්වා මේ වගේ තමන්ට හිතන්න කොච්චර මනස සූදානම්ද කියලා බලන්න. මෙන්න මේකෙන් තමන්ගේ මානසික දියුණුව ටිකෙන් ටික පේන ගන්නවා. දැන් අපි මේ සඳහන් කළේ පින්නතුනේ පළමුවෙන්ම බුදුදහමේ තියෙන ස්වර්ගගාමී මාර්ගය ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕන. සුගතිගාමී වෙන්නේ කොහොමද කියන එක. මේක තමයි අපේ ජීවිතයේ තියෙන පළවෙනි ඉලක්කය බවට පත් වෙන්නට ඕනේ. ජීවිතයේ ඕනෑම මොහොතක තමන්ට මේ ජීවිතය අහිමි වුණොතින් දුගතියට නොයන විදියට තමන්ගේ මනස ස්ථාවර කරගන්න පුළුවන් මට්ටම තමන්ට තියෙද කියලා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මහානාම කියන සාක්‍ය කුමාරයේ රජ කුමාරයේ බුදුරජාණන් වහන්සේ වෙත ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද අහපු ප්‍රශ්නේ? උන්වහන්සේගෙන් අහනවා, ස්වාමීනි අපි බොහෝම බාහිර දූර කාර්යභාරයන් කරන අය. අපි රජවරු. අපි ඇතැම් විට රටවැසියන් කරපු වැරදිවලට දඬුවම් දෙනවා අපි. ඒ වගේ සංකීර්ණ කටයුතු කරමින් ඉන්න අතරේදී අපි ඇතැම් විට මිය ගියෝතින් අපේ පරලෝක ගතිය කොහොම වේද කියලා ඇහුවා. දැන් බලන්න අහන ප්‍රශ්නේ පිණුතුනි. දැන් අපට නම් ඇතැම් විට හිතෙන එක අනිත් පැත්තනේ. අපිට හිතෙන අපි දන් දෙනවා, අපි අමරට සාතර සලකනවා, අපි බණත් අහනවා, අපි අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙයි කියලා අපි හිතන් ඉන්නේ. අපි කටින පින්කම් වලටත් අත ගහලා තියෙනවා, සාංගික දානමේ පින්කම් දීලා තියෙනවා. අපි හිතන් ඉන්නේ බොහෝ විට අපි අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙයි කියලා අපි හිතන් ඉන්නේ. දැන් මේ මහානාම සාක්‍ය කියන ওই පින්කම් ඔක්කොම කරපු කෙනෙක් නිකන් කෙනෙක් නෙවෙයි. එහෙම කෙනා අහනවා, ස්වාමීනි අපි ඊටාම සංකීර්ණ අවස්ථාවකට මැදිහත් වෙලින් අවස්ථාවේදී මිය ගියෝතින් අපේ පරලෝක ගතිය කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා. උපමාව මොකද්ද? ඕ ගඟක් ළඟ ගහක් තියෙනවා. එක්තරා ගංගාවක් ළඟ ගහක් තියෙනවා. ඒ ගහ කොයි වගේ ගහක්ද? ඒ ගහ ගඟ පැත්තට ඇලවෙලා තියෙනවා. ඈ ගඟ පැත්තට ඇලවෙලා තියෙන මේ ගහ. එතකොට බුදුහාමුදුරුවෝ සඳහන් කරන මේ උපමාව අරගෙන ඒ ගඟ පැත්තට නැමිලා තියෙන ගහ කොයි පැත්තෙන් කැපුවත් ගහ කොහාටද වැටෙන්නේ? ඔව් ගහ වැටෙන ගඟට. අන්න ඒ වගේ ඔබත් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම පුහුණු කරපු කෙනෙක්. ඒ නිසා ඔබ කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මරණයටපත් වුණත් ඔබ අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන කෙනෙක් කියලා. මෙන්න මේක පින්නතුනි ඉතාම වැදගත් කාරණයක්. ඒ නිසා සාමාන්‍ය දානයකින් විතරක් අපට අපේ ජීවිතය සුගතිය කියන එක අපට කලින්ම තීරණය කරන්න බෑ. එහෙනම් තමන්ට සුගතිය ලැබෙනවාද කියන එක තීරණය කරන්න පුළුවන් ලක්ෂණ මොනවද? ශ්‍රද්ධා, වීරිය ආදී ඉන්ද්‍රිය ධර්ම තමන්ගේ ළඟ තියෙනට ඕන. ඒ එක සලකුණක් තමයි තමන් බලන්න තමන්ට දවසට වැඩිපුරම මතක් වෙන්නේ කුමක් ගැනද කියලා. දවසට වැඩිපුරම මතක් වෙන්නේ මොනව පිළිබඳවද කියලා තමම තමන් ගැන බලන්න. තමන්ගේ ගෙදර ගැනද, රැකියාව ගැනද, දරුව ගැනද, නිවස ගැනද, වාහනය ගැනද, නෝන ගැනද, මහත්ය ගැනද කියලා බලන්න. පින්නතුනි ඒත් එක්කම බලන්න තමන්ට දවසට වැඩිපුරම සිහිපත් වෙන බුදුරජාණන් වහන්සේ ගැනද, ධර්මය ගැනද, සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැනද කියලා තමන් බලන්න. මෙන්න මේක තමයි තමන්ට තියෙන එක සලකුණක් තමන් සුගතිගාමි වෙන්න හුඟක් සුදුසුකම් සපුරා තියෙන කියන කාරණය. දිනකට තමන්ට වැඩිපුර මතක් වෙන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නම්, උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන ගැඹුරු කාරණා නම්, ඒ වගේ මේ දහම්මග ගිය සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන නම් තමන්ට දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නේ. මෙන්න මේකෙන් එක ඉඟියක් කියවෙනවා තමන් සුගතිගාමි වෙන සූදානම් කියන කාරණය. අනිත් කාරණේ තමයි වීරිය කියන කාරණය. මොකද වීරිය කියලා කියන්නේ තමන්ට හිතට අකුසල විතරක එනකොට අන්නේ විතරක දුරු කරන්න ඕන කියන හැඟීමක් තමන්ගේ හිතේ නිතරම තියෙනට ඕන. අනිත් පැත්තට තමන්ගේ හිතේ කුසල විතරක නැගෙනකොට ඒ කුසල විතරක දිනු කරගන්න ඕන කියන හැඟීමක් තමන්ට නිතරම හිතේ තියෙනට ඕන. අඩුගානේ තමන්ගේ හිතට එන සිතුවිල්ල හඳුනා ගන්න හරි හැකියාවක් තියෙනට ඕන. ඉක්මනටම තමන් කේන්ති යන කෙනෙක්, ඉක්මනට රාගික සිතුවිලි එන කෙනෙක්, මෙන්න මේ වගේ තමන්ගේ හිතේ ස්වභාවය තේරුම් ගන්න හරි තමන් දක්ෂ වෙන්නට ඕන. ඒ තේරුම් ගැනීම තුළින්ම තමන්ගේ ලොකු දියුණුවක් පේන මේකේ. සමහර කෙනෙක්ගේ හිතට රාග ද්වේෂ එනවා ආවද කියලාවත් දන්නේ නැහැ. ඒ වැවිල්ලා ඒ වගේන් කටයුතු කළා, වචන කතා කළා, හැසිරිලා අකුසල කරගෙන බොහෝ දුරක් ගියාට පස්සේ තමයි බැනුනොත් අහනකොට තමයි ඇතමිට සමහර කෙනෙකුට මේ කෙලෙස් ආව කියලා තේරෙන්නේ. නමුත් මේ කෙලෙස් ධර්ම අපේ හිතට එනකොටම තමට අවධානයක් තියෙනවා නම් මේ මොහොතේ තමන්ගේ හිතේ තියෙන ස්වභාවය මොකද්ද? මේ මොහොතේ තමන්ගේ හිතේ තියෙන මෛත්‍රියක්ද, කරුණාවක්ද, ශ්‍රද්ධාවක්ද, රාගයක්ද, කෙනෙක් ගැන අමනාපයක්ද? මෙන්න මේ ගැන තමන් දක්ෂ වෙන්නට ඕන තමන්ගේ හිතේ වර්තමාන ස්වභාවය තමන් තේරුම් ගන්න. මෙන්න මේකත් තමන්ට සුගතිගාමී වෙනවා කියලා බලන්න පුළුවන් ලක්ෂණය. අනිත් දේ තමයි සතිය. තමන්ගේ කය සහ මනස ගැන අවධානය කියන එක. කොයිතරම් දුරට තමන් කයින් කරන දේවල් නැත්තම් තමන්ගේ ශරීරයේ සකස් වෙච්ච ආකාරය ගැන තමන් කොයිතරම් දුරට හිතනවද කියන කාරණය. අනිත් දේ තමන්ගේ හිතේ ස්වභාවය ගැන චිත්තානුපස්සනාව විදියට හිතේ තියෙන විතර ගැන සිහිපත් කරන ස්වභාවය. මේකත් තමන්ට සුගතියට පිළිබඳව ඉඟියක්. අනිත් කාරණේ තමයි සමතය, සමාධිය. තමන් දවසට කොයිතරම් දුරට එක සමත කමටහනක හිත දිනු කරගන්න පුළුවන්ද කියන හැකියාව. අනිත් කාරණේ ප්‍රඥාව. මොනවද ප්‍රඥාව කියලා කියන්නේ? හේතුඵල දහම, ඇතිවීම නැතිවීම, අනිත්‍යතාව මෙනෙහි කරන තමන් කොයිතරම් දක්ෂද කියන කාරණේ. දවසට එක තත්පර 10ක් හරි ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඤ්ඤාණ අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඤ්ඤාණ අනිත්‍යයි, මේ ආදි වශයෙන් අනිත්‍යතාවය මෙනෙහි කරන තමන් ටික ටික හුරු වෙන්නට ඕන. මෙන්න මේ විදියට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම තමන්ගේ දෛනික ජීවිතයේ වැඩිපුර තියෙනවා නම් මෙන්න මේක තමයි පින්නතුනි තමන් සුගතිගාමී වීමට තමන්ට තියෙන සුදුසුකම. මේ සුදුසුකමෙන් පරලොව සුගතිගාමී වෙන විතරක් නෙවෙයි මේ ජීවිතයේම පින්නතුනි බලාගෙන ඉඳිද්දී තමන්ගේ ජීවිතේ පැහැදිලි වෙනසක් වෙනවා. අනිත් අය ලෝකේ තමන් හොඳ කෙනෙක් කියලා කිව්වා හෝ නැති වුණා හෝ ඒක තමන්ට අදාළ නැහැ. තමන්ම තමන් ගැන බලන්න. තමන්ගේ ඊයට වඩා අද තමන්ගේ හිතේ කෙලෙස් අඩුයිද? මානසික සහනය වැඩිද කියලා තමන්ම තමන් ගැන බලන්න. අදට වඩා හෙට දවසේ තමන් කොයිතරම් දියුණු වෙන කෙනෙක්ද කියලා තමන්ම තමන් ගැන බලන්න. පින්නතුනි මේ ආධ්‍යාත්මික දියුණුව තමන්ටම තමන් ගැන පේන ගන්නවා. මෙන්න මේක පින්නතුනි සුගතිගාමි වීමේ මාවතේ ලක්ෂණය. එතකොට අපි මේ මුලින් සඳහන් කළේ අපට මුලින්ම අපේ ආරක්ෂාව අපි ඇති කරගත යුතු ස්ථානය ගැන. ඇයි ඒකට හේතුව පින්නතුනි? අපි කොයි මොහොතේ මරණයට පත් වෙද්ද දන්නේ නැහැ. ඇතැමිට අපි අවුරුදු 100ක් සාර්ථකව ජීවත් වුණයි කියලා අපි ඇත්තටම සාර්ථකුණා වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? මරණයෙන් පස්සේ අපි දුගතිගාමී වුණොත් අවුරුදු 100 ගණන් වලින් නෙවෙයි ඇතැමිට එහෙ ඉන්න වෙන්නේ, කල්ප ගණන් වලින් ඇතැමිට. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී පින්වත්නි බුදුහාඳුරන්ට මේ ලෝකේ සත්‍යය ගැන ඉතාම දැඩි සංවේගයක් හටගත්තා. ඇයි ඒ සංවේගය කියලා කියන්නේ? ඇයි සංවේගයක් හටගත්තේ? මේ මරණයට පත් වෙන බොහෝ දෙනා ඉපදෙන්නේ දුගතිගාමීව. මරණයෙන් පස්සේ දුගතියට යන. ඔබ දන්නවද දවසකට මිනිස් ලෝකේ කී දෙනෙක් ඉපදෙනවද කියලා? දවසට මිනිස් ලෝකේ ලක්ෂ දෙකක් ඉපදෙනවා මේ අවත් එකේ මිනිස්සුන්. දවසට කී දෙනෙක් මරණයට පත් වෙනවද කියලා දන්නවද? දවසට ලක්ෂයක් මරණයට පත් වෙනවා. හැමදාම ලෝකේ ලක්ෂයක් මළ ගෙවයි. පින්නතුනි මේ මරණයට පත්වීම නෙවෙයි සංවේගය. ඒ මරණයට පත් වෙන බොහෝ දෙනා පින්නතුනි ඉපදෙන්නේ සුගති අහිමි කරගෙන. මෙන්න මේක ඇතින සංවේගය පින්නතුනි. මෙන්න මෙතෙන්ට තමයි බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම පිළියම් යෙදුවේ නිවන් දකින්නටත් කලින්. බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි රහතන් වහන්සේලාත් කළේ මේක. ඔබ දන්නවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට නිතරම පිණ්ඩපාතේ වදින්නේ වයසකමයි ඉන්න පාරවල්වල, දුප්පත් මාය අය ඉන්න පාරවල්වල. ඇයි ඒ? ඒ දුප්පත් මායට පොඩි දෙයක් හරි පූජා කළා, එයාට සුගතිගාමි වෙන්න අවස්ථාව සලසලා දෙනවා. බුදුරජාණන් වහන්සේත් පින්නතුනි මේ වගේ නිතරම මිනිස්යන්ගේ ඊළඟ ආත්මවාවේ සුගතිගාමි වීම ගැන නිතර හිතුවා. ලොකෝ කරුණාවක් ඇති වුණ පින්නතුනි. අන්නේ කරුණාව විසින් පින්නතුනි බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලාත් නිතරම හැසිරෙලා තියෙනවා. උන්වහන්සේලගේ හැසිරීම මාත්‍රයකින් වචනකින්වත් අනිත් කෙනෙකුට කෙලෙස් ඇති වෙන අවස්ථාව සලසලා දුන්නේ නැහැ. දහම් පදයක් කියන්න ගිහිල්ලවත් වෙනත් කෙනෙකුගේ හිතරි දෙව්වේ නැහැ. යම් කිසි කෙනෙකුට සැරෙන් කතා කරපු අවස්ථා තියෙනවා. ඒත් ඔහුට බුද්ධිය ලබා දීම සඳහා විතරයි ඒක කරේ. පොදු ඔඩියන්ස් එකදී හැම කෙනෙකුට හැම දොස් කියලා නැහැ. පින්නතුනි කෙනෙක් අපි කියන වචනයකින් හිත නරක කරගෙන එයා දහමෙන් ඈත් වුණොත් එයාට සසරට ලොකු හානියක් වෙන්නේ ඒක. අපි ධර්මයේ තේරුම් ගන්න අපිට පින්නතුනි ලෝකය ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. ලොකු කරුණාවක් ඇති වෙනවා. අපේ හැසිරීමකින්වත් අපි කෙනෙකුට කෙලෙස් ඇති වෙන අවස්ථාව ලබා දෙන්නේ නැහැ. හැසිරීමෙන් විතරක් නෙවෙයි පින්නතුනි අපි ඇඳුන ඇඳුමකින්වත් අපි පළඳින ආභරණයකින්වත් අපි මූණ අලංකාර කිරීමකින්වත් වෙනත් කෙනෙකුට රාගාදී හැඟීම් කෙලෙස් ඇති වෙනට අපිට දෙන්නේ නැහැ. ඒ තරම්ම අපි මිනිස්යන් ගැන කරුණාවක් ඇති වෙනවා. ඇයි ඒ ඇතිවන කෙලෙස නිසා සමහර කෙනෙක් මෙතනින් පල්ලෙහාට වැටුණොත් ඒ වැටෙන වැටීම පින්නතුනි සාමාන්‍යයෙන් gedara වැටෙන වැටීම වගේ නෙවෙයි. gedara පය පෙරල්ල කකුලක් උලුක් වෙල වැටෙන වැටීමක් වගේ නෙවෙයි මේ වැටීම. මේ වැටීමට අපිට පින්නතුනි වන්දිය ගන්න වෙන්නේ වසර දහස් ගණන් වලින් කල්ප ගණන් වලින් සමහර විට. ඒ නිසා අපි ධර්මයේ තේරුම් ගත්තු අය හැටියට අපට මුලින්ම ඇති වෙන හැඟීම තමයි අපි ඇසුරු කරන හැම දෙනාගේම හිත දිනු වෙන විදියට, කුසලයේ වැඩි වෙන විදියට, අකුසල් දුරු වෙන විදියට අපි හැම වෙලාවෙම හැසිරෙනවා. අපි කතා කරන විදිය, හැසිරෙන විදිය, කෙනෙක් දිහා බලන විදිය, ඇඳුමක් අඳින විදිය, හැම දෙයකින්ම පින්නතුනි අපි අනිත්‍යයේ මනසට සහනයක් ඇති වෙන දේවල් අපි කරනවා. මෙන්න මෙතින්දී අපි හුඟක් සැලකිලිමත් වෙන පින්නතුනි විශේෂයෙන් ධර්මයේ දන්නාය විදියට. මෙන්න මේ කාරණාව තුලින් පින්නතුනි අපි සුගතිගාමි වීමට අවශ්‍ය මාර්ගයේ තීරුම් අරගෙන ඉන්නකොට නිතරම පින වැඩි වෙන විදියට එදිනෙදා කටයුතු කරන්නට ඕන. දෛනික ජීවිතයේ අපේ පින නිතර වැඩි කර ගන්නට ඕන අපි. බුදුහාම දේශනා කළේ මා පුඤ්ඤස්ස බහයි පිනට බය වෙන්න එපා. හරියට වතුර භාජනයකට බිඳුව බිඳුව වතුර එක් වෙලා වතුර භාජනය පිරෙන වගේ මේ කුසලයේ ටිකෙන් ටික එකතු වෙලා මහා කුසලයක් පරිපූර්ණ කෙනෙක් කරන කෙනෙක් බවට පත් වෙනවා. එදිනදා ජීවිතේ පිනතුන අපට කොයිතරම් පින් කරගන්න පුළුවන්ද? උදෑසන අවදි වෙච්ච මොහොතේම අවදි වෙච්ච ඉරියව්වෙම පිනතුන ටිකක් වෙලඳගෙන අද දවසේ මට හමු වෙන හැම දෙනාම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. තමන් ගෙදර ඉඳලා වැඩ පාරට යන ගමන් ඒ පාර දිගේ හමු වෙන හැම දෙනාම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. තමන් පින්නතුනේ ඇවිදලා ව්‍යායාම කරන වෙලාවක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාකරණ සම්පන්නෝ මේ ගුණ පින්නතුනේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරමි. තමන්ට කොයිතරම් තමන්ගේ ජීවිතේ වෙනසක් ඇති වෙනවද කියලා තමන්ට තීරුම් ගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමන්ගේ යහළු මිත්‍රාදීන්ගේ නිවෙස්වල සිදු කරන පින්කම් වලට හැකි පමණින් සහභාගී වෙන්න. තමන්ට යන්න බැරි වුණත් ඒ අරමුණ හිතලා හරි තමන් සාදු සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ විතරක් නෙවෙයි මනුස්ස ලෝකෙ දිනපතාම නොඑක් විදිහේ පින්කම් කරන ස්ථාන තියෙනවනේ. දැන් ශ්‍රී ලංකාවේ ගත්තොත් ජයශ්‍රී මහා බෝධිය ළඟ, රුවන්වැලි සෑය ළඟ, දළදා මාලිගාවේ, සේරුවාවිල, සෝමාවතී චෛත්‍ය ළඟ මේ හැම තැනම පින්කම් කරනවනේ හැමදාම. බුද්ධ පූජා පූජ කරනවා, ගිලම්පස පූජ කරනවා, මල් පූජ කරනවා. ඔබට පුරවනන් ඔක්කොම ටික දවසර විනාඩි 5ක දිසීපත් කරගන්නේ හැම ස්ථානෙම. හැමදාම මතක් කරගන්නේ ටික. තමන් එතන ඉන්නා වගේ කියලා හිතලා සාදු සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ විතරක් නෙවෙයි පින්තුනි දිනපතාම ලෝකේ පින්කම් කරන මිනිස්සු ඉන්නවා, දන් දෙන අය ඉන්නවා, වැඩිහිටියන්ට සලකන අය ඉන්නවා, රෝගියාට උපස්ථාන කරන අය ඉන්නවා, අසරණ ළමයින්ට පිහිට වෙන අය ඉන්නවා. අනේ ඒ පින්කම් ටිකත් ඔක්කොම මංකලාව පින්කමක්සේ මම සාදුසිතින් අනුමෝදන් වෙනවා කියලා සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. පින්තුනි උපාය දන්න කෙනා අපායෙන් බේරේ කියලා ධර්මයේ සඳහනක් වෙනවා. තමන් හරියට බුද්ධිමත් නම් තමන්ට අපායෙන් බේරෙන්න පුළුවන්. මේ වගේ නිතර තමන්ගේ හිත පිරිසිදු වෙන විදිහට තමන් කාලය ගත කරනවා. එතකොට මෙන්න මේ ස්වර්ගගාමී මාර්ගයේ ලක්ෂණය තමයි පින්තුනි අපි නිතරම හිතාගෙන ඉන්නේ බාහිර ලෝකයක් තියෙනවා කියලා. එක වරදක් නැහැ. පින්කම් කරන අය වුණත් රුණැලේ සෑ තියෙනවා, සිරිපාදෙහෙම තියෙනවා, දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා බාහිර ලෝකයක් තියෙනවා කියලා තමයි හිතන්නේ. ඒක කමක් නැහැ. සමත භාවනා කරනකොටත් එහෙමයි අපි හිතන්නේ. බාහිර පුද්ගලෙක් ඉන්නවා කියලා හිතලයි මෛත්‍රී වඩන්නේ අපි. බණ කියද්දිත් මේ බාහිර පුද්ගලයන් ඉන්නවා කියලා මම මනසින්ම නිර්මාණය කරගෙන තමයි බණ කියන්නේ. සම්මුති ලෝකේ ඉඳලා තමයි බණ කියන්නේ. සම්මුති සත්‍ය ඉඳලා තමයි බණ කියන්නේ. කර්මය සම්මුති සත්‍යට අදාළ දෙයක්. සුගතිගාමී වීම සම්මුති සත්‍යට අදාළ දෙයක්. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකයට යෑම සම්මුති සත්‍යට අදාළ දෙයක්. කන්වෙන්ෂනල් ට්‍රූත් එකේ දෙයක්. එතකොට දැන් අපි මෙතන මෙතෙක් සඳහන් කරපු දේ කාරණා සම්මුති සත්‍යයට අදාළ ඒවා. කර්ම චක්‍රයේ ඉඳලම කරන දේවල්. සංසාර චක්‍රේම තුල ඉඳගෙන අපායෙන් බේරිලා සුගතිගාමී වීමට තියෙන කාරණා ටික තමයි අපි මෙතෙක් දේශනා කරේ. දැන් මේ කියපු කාරණා වලින් මොනවද ප්‍රශ්නේ මහන්න තියෙන්නේ? දැන් මෙතනින් පස්සේ කියන කාරණා වෙනස්. ඔය ඇත්තෙම විදර්ශනාව ගැනත් අපි කෙටියෙන් සඳහන් කළා. නමුත් ඊට වඩා අපි දැන් මෙතින් සඳහන් කළේ කම්මස්සකතා සම්මාදීට ඉඳලා සුගතිගාමී වීමට අවශ්‍ය පින්කම් ටික ගැන තමයි දැන් අපි මේ කතා කරන්නේ. හොඳයි පින්තුනි මෙතනින් දැන් අපි කතා කරන ටික වෙනස්. දැන් මෙතනින් පස්සේ කතා කරන ටිකයි දැන් මේ කලින් කතා කරපු ටිකයි පටලවා ගන්න එපායි. දැන් අපිට හුඟක් වර දෙන්නේ මේ සම්මුති සත්‍යය පරමා සත්‍යය පටලවාගෙන කියලා. ඒ විතරක් නෙවෙයි දේශකයන් වහන්සේලා විදිහට අපි පැහැදිලිව කියන්නේ නැහැ. දැන් මෙතේ කියන කම්මසගත සමාධියට ඉඳලා සම්මුති සත්‍යයට එකයි මේ පරමා සත්‍යයට කියන අපි පැහැදිලිව ඔඩියන්ස් එකට කියන්නේ නැහැ. ඔඩියන්ස් එක අතරමං වෙනවා දැන් මෙතන. ඊයට මේ දෙකේ වෙනස හඳුනා ගන්න බෑ. අතරමං වෙනවා ඒ කට්ටිය. ඒ නිසා ඇත්තටම අපි කරුණාවන්ත නම් අපි ධර්මයේ දන්නවා නම් මේ දෙකේ වෙනස කියලා තමයි පැහැදිලි කරන්න ඕන. නැත්තම් එකපාර පරමාර්ථ සත්‍ය දේවල් කියන ගියෝතින් ඇතැම් විට ඒගොල්ලන් මොනවත්ක්ම නොකරන අර මුලින්ම හිටිය තත්ත්වෙනම පත් වෙලා තමයි බණ අහලා ඉවරලා යන්නේ ඇතැම් විට. අඩු ගානේ තමන්ගේ අම්මට තාත්තට සලකන එකවත් පිළිගන්නේ නැති කෙනෙක් විදිහට පිට වෙලා යනවා. මුලදී අඩු ගානේ අම්මට තාත්තටනේ සැලකුවා. බණ අහලා යනකොට ඒකවත් සලකන්නේ අන්තිමට. ඒ කියන්නේ මුකුත්ම කරන්න ඕනේ කියලා නේ කියන්නේ. ගිහලා නිකන් ඉන්නේ කියලා කියන්නේ. පින්නොතිනන්නේ එතෙන්දී අපි නොවරදෙන විදියට මෙන්න මේක තේරුම් ගන්නට ඕන. එනිසා මේ කම්මසකත සම්මාදිටිය තුල පින්නොතින කරන්න හුඟක් දේවල් තියෙනවා. උදේට බුදුරජාන් වහන්සේට පෑන් කෝපේ පූජා කිරීම ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම් භාවනාව කරන එක දක්වාම පින්නොතුනි තමන් රැකී රක්ෂා කරන ඒවා, දරුවන් ගැඳුම් පැනඳුම් හොදන එක, ඉගෙන කියා ගන්න එක, වාහන හොදන එක, මේ හුඟක් දේවල් අපට කුසලයක් වැඩෙන විදියට කරන්න පුළුවන්. ඒ කුසලයේ වඩන එක, ඒ ලෞකික කුසලිය තුල ආනිසංසය මරණයෙන් පස්සේ නෙමෙයි පිනතුනි. මේ ජීවිත කාලය තුලදීම තමන්ට ආනිසංස දකින්නවා. තමන්ට පේනවා. එදිනදා ජීවිතේ තමන් අනිත් කෙනෙකුට උදව්වක් කරන්න බලන්න. ඒ උදව්ව මේ ජීවිත කාලෙම තමන්ට ලැබෙනවා. ඒක ඊටාම පැහැදිලි දෙයක්. දැන් බලන්න මේ වගේ රටක අය පිනතුනි. කර්මය ගැන විශ්වාසයක් නැහැ ඉතින්. නමුත් ඇතැම්මිට ගිය මාසේ අපි ගියමු කට්ටියක් එකතුලා කාන්තාර ප්‍රදේශයක ලොකු නගරයක් සංවර්ධනය කරනවා. එතැමිට මාස කිහිපයකින් ඒ නගරේ පදිංචි වෙනවා. මේකත් කර්මෙම තමයි, වෙනුතුන වෙන දෙයක් නෙවෙයි. ඇයි මේගොල්ලන් කරපු ක්‍රියාව නිසා ප්‍රතිඵල මේ ජීවිතේම ලැබෙනවා ඒ කට්ටිය. එතැමිට මේක දෙවියන් ඇවිල්ලා නිර්මාණය කළ දෙයක් කියලා හිතුවේ නැහැ. මේ මිනිස්සුම මහන්සියල මානව දයාවෙන් අර වතුර නැති ප්‍රදේශ වල වතුර ගෙනල්ලා, ගස් නැති ප්‍රදේශ වල ගස් ඉඳලා, ගෙවල් හදලා, දිව්‍ය විමාන වගේ හදනවා මේ කාන්තාරවල. මේකත් කර්මෙටමයි දෙයක්, වෙන දෙයක් නෙවෙයි. ඒ කරන කර්මය අනිසංස ඒ මිනිස්සුගේ ජීවිත කාලෙම ලැබෙනවා. මේක තමයි අපේ උත්සාහ කළා ලබන දේ අපට ලැබිච්ච දේ අපට උත්සාහයෙන් වෙනස් කරන්න පුළුවන් කියලා ධර්මයේ කියන්නේ මේක. දැන් මේ මුළු රටම ගත්තොතින් පින්නතුනි මේ රටම දිනුනේ මෙන්න මේ උත්සාහයේ ප්‍රතිඵල විදියට. කර්මය ගැන හිතලා නෙවෙයි. මහා මාර්ගයේ සෑදීමේ ඉඳන් පාලං හැදීමේ ඉඳන් මේ රට දිනු උනේම මේ ජීවිත කාලය කරන දේවල් අනිසංස මේ ජීවිතෙම තියේ කියන විශ්වාසින් වැඩ කරපු නිසායි මේ රට මේ මට්ටමටම සංවර දෙන්නේ උනේ. ඒ නිසා අපේ ජීවිතවලත් මේ ලක්ෂණය තියෙනවා. මේව කරන්න කරන්න තමන්ගේ ජීවිතේ ප්‍රතිඵල තමන්ටම අත්දකින්න පුළුවන්. ඒක මරණයෙන් පස්සේ විතරක් නෙමෙයි මේ ජීවිත කාලයම ලඟ වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාම් මේ කියලා සඳහන් කරනවා. ජීවිතය අවසාන කාලේ තමන් කළා වූ මේ පින්කම් ගැන හිතලා තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. විතරක් නෙවෙයි තමන්ට නිර්වාණගාමි මාර්ගයට බැස ගන්න බැරි වුණත් හරියට තමන් මරණයෙන් පස්සේ එනකොට තමන්ව පිළිගන්න සුගතියයි බලාගෙන ඉන්නවා. විමානවත්තු වල සමහර කාරණා සඳහන් වෙනවා විමානවත්තු කියන ග්‍රන්ථයේ. මනුස්ස ලෝකයේ සමහර අය මරණයට පත් වෙන කලින් දිව්‍ය ලෝකයේ දිව්‍ය විමාන නිර්මාණය වෙලා තියෙනවා මෙයාට. මෙහෙ මේ පින්කම් ටික කරනකොට මෙයා එන්න කලින් ඒ දේවල් එහෙ සම්පාදනය වෙලා තියෙනවා. හරියට උදාහරණයක් කිව්වොත් ඔබේ හොඳම යාළුවෙක් ලංකාවෙන්ද එනවා කියලා කිව්වොතින් ඔබ ඇතැම් මිටියට ගියක් අරගෙන තියන්න පුළුවන්. නැත්නම් තමන් ඉන්න ගෙදර කාමරය සෝදානම් කරලා තියන්න පුළුවන් නේ. හොඳට තින්ත ගාලා සෝදානම් කරලා ඇඳ ඇතිරිලා දාලා වෙනම කාමරයක් හදලා තිනු එයා එන්නත් කලින්. අන්න ඒ වගේම තමයි පිනතුනි මේ සසර ස්වභාවය. අපි හොඳම හොඳ කර්මයන් කරනකොට අපි වෙනුවෙන් තැන් නිර්මාණය වෙලා තියෙනවා. දිව්‍ය ලෝකේ විතරක් නෙවෙයි පිනතුනි මේ ලෝකයේ තැන් නිර්මාණය වෙනවා අපි වෙනුවෙන්. හොඳ රැකියා තැන් නිර්මාණය වෙනවා. හොඳ මිතුරන් මුණ ගැහෙනවා. හොඳ දරුවන් අපි වෙනුවෙන් මග බලාගෙන ඉන්නවා අපිව පිළිගන්න. අපේ ලෝකෙට එන්න. මේ කරන පින්කමල ආනිසංස විදියට. හොඳයි පින්නතුනි මෙතන පටන් අපි සඳහන් කරන්නේ කම්මස්සකතා සම්මාදිටිය ඉක්මවල යන ලෝකෝත්තර සම්මාදිටිය අදාළ කාරණා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ජානතෝහම් භික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ කියලා. ආස්රවයන්ගේ ශේවීම මා දකින්නේ මා ප්‍රකාශ කරන්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. ආශ්‍රවයන් කියලා කියන්නේ මේ පින්නතුනි සාමාන්‍ය ලෝභ දේශ දෙක විතරක් නෙවෙයි. ප්‍රධාන වශයෙන් අවිද්‍යාව. අවිද්‍යාව දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාව හටගන්න තැනම හරියට දන්න කෙනාට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් හේතු වෙනවා. මොනවද ඒ කාරණා දෙක? එකක් තමයි සද්ධර්ම ශ්‍රවණය, අනිත් එක යෝනිසෝ මනසිකාරය. සද්ධර්ම ශ්‍රවණයත් එක්කම කාරණයක් සඳහන් කරනවා සත්‍යානුසන්දී කියලා. සත්‍යානුසන්දී වූ ධර්මය අහන්නට ඕන. සත්‍යානුසන්දී කියන්නේ සත්‍යයට ගැළපෙන සත්‍ය මිශ්‍ර වෙච්ච ධර්මයක් ශ්‍රවණය කරන්න ඕන අපි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල සූත්‍ර විමසන කොට අපට පේන දේ තමයි උන්වහන්සේ එක ගාථාවක් දේශනා කළා. එතැන්ම මහා දිග සූත්‍රයක් දේශනා කළත් මෙන්න මේ සත්‍යානුසන්දී බව කියන එක ඒකට මිශ්‍ර වෙලා තියෙනවා. සත්‍යානුසන්දී කියන්නේ දුකේ හට ගැනීම හා Nirodha ගැන ඒ ධර්ම දේශනා තුල පැහැදිලි වෙන්නට ඕන. වෙනත් විදිහකින් කියනවා නම් චතුරාර්ය සත්‍ය පැහැදිලි වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒක සද්ධර්මයක් වෙන්නේ. කොහොමද එදිනෙදා ජීවිතය සාර්ථක වෙන්නේ කියලා විස්තර කරාට ඒක ධර්ම දේශනාවක් වෙන්නේ. ඒක ලෙක්චර් එකක් මිසක් ඒක සර්මන් එකක් වෙන්නේ නැහැ. ඒ නිසා ලෙක්චර් එකයි සර්මන් එකේ වෙනස අපි හඳුනා ගන්නට ඕන. ලෙක්චර් සෝන තරම් අපට ඉන්ටර්නෙට් එකෙන් අහන්න පුළුවන්. විවිධ මාතෘකාවලින් ඕන මාතෘකාවක් අපට අහන්න පුළුවන්. නමුත් බුද්ධ සර්මන් කියන එක එහෙම නෙවෙයි. බුද්ධ සර්මන් කියන එකේ ලක්ෂණය තමයි ඒ ධර්ම දේශනාවල සඳහන් වෙන්නට ඕන දුක හටගන්නේ කොහොමද, ඒ දුක නිරුද්ධ වෙන්නේ කොහොමද කියන එක ඒ ධර්ම දේශනාව තුළ පැහැදිලි වෙන්නට ඕන. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරනකොට අපට ඇති වෙන්න ඕන ප්‍රධාන ලක්ෂණයක් තමයි දුක මොකද්ද කියන කාරණය. දුකම නෙවෙයි ඇත්තම දුක සත්‍ය කියන එක. දුක සත්‍ය කියන්නේ මොකද්ද කියන එක. අනිත් දේ තමයි දුකයි දුක්ඛ සත්‍ය දෙකේ වෙනස අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන. මොකද්ද දුක කියලා කියන්නේ? මොකද්ද දුක සත්‍ය කියලා කියන්නේ? සාමාන්‍ය පින්නතුනි ලෝකයේ දුක කියන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ඉපදීම, ලෙඩවීම, මහලු වීම, ප්‍රිය විප්‍රයෝගය, අප්‍රිය සම්ප්‍රයෝගය, මෙන්න මේවා තමයි දුක කියලා කියන්නේ. ඒ දුක දේශනා කරන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ. ඒක ඕනම කෙනෙකුට තේරෙනවා. මහලු වීම දුකක් කියන ඕන කෙනෙකුට තේරෙනවා. ලෙඩවීම දුකක් කියන ඕන කෙනෙකුට තේරෙනවා. මරණය දුකක් කියලා ඕන කෙනෙකුට තේරෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගෙන් ලෝකෙට පහළ වෙන්නේ දුක් සත්‍ය දේශනා කරලා. මොකද දුක් සත්‍ය කියලා කියන්නේ? දුක් සත්‍ය කියලා කියන්නේ තමන්ට ඇහැට රූපයක් පේනකොට තමන් හිතනවා නම් මේ බාහිර තියෙන රූපේ මේ මට පේන්නේ කියලා. බාහිර කෙනෙක් පේනකොට මට හිතෙන්නේ බාහිර තියෙන කෙනා මේ මට පේන්නේ කියලා, ඉන්න කෙනා මේ මට පේන්නේ කියලා හිතනවා නම් ඒ තමන්ට පේන ඇහෙන දේ තුල තමන් බාහිරට දෙයක් පනවගෙන නම් ඉන්නේ. බාහිර දෙයක් ඒ විදියටම ඇතයි කියලා හිතනවා නම් මෙන්න මේකයි දුක සත්‍ය කියලා කියන්නේ. වෙනත් විදියකින් කියනවා නම් සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණේ. වෙනත් සරලම විදියකින් කියනවා නම්, සරලම උදාහරණයකින් කියනවා නම් අපි අහස දිහා බලනකොට වලාකුළු හුඟා තියෙන විදියට බලනකොට වලාකුළු හුඟා අහසේ එක එක හැඩයට තියෙනකොට අපි අහස දිහා බලනවා. බලලා අපි කියනවා මෙන්න මෙතන අස්වැයක් ඉන්නවා කියලා. මේ වලාකුළු වල හැඩේ තියෙන අස්වැයක් විදියට කියලා. ළඟ ඉන්න කෙනෙක් කියනවා නෑ නෑ අස්වැයක් නෙවෙයි ඇතෙක් කියලා. තවත් කෙනෙක් කියනවා නෑ අස්වැයකුත් නෙවෙයි ඇතෙකුත් නෙවෙයි ඔය ඉන්නේ හරකෙක් කියලා. පින්නතුනි මේ උදාහරණය සරල උදාහරණයක් කියලා හිතන එපායි. මේක ඉතාම වැදගත් උපමාවක්. අහසේ වලාකුළු එක එක විදිහට නිර්මාණය වෙලා තියෙනවා. නිර්මාණය වෙලා තියෙන දිහා බලලා එක්කෙනෙක් කියනවා ඔය ඉන්නේ ඇතෙක් කියලා. තව කෙනෙක් කියනවා ඔය ඉන්නේ අස්සෙක් කියලා. වෙනත් කෙනෙක් කියනවා නෑ නෑ ඔය ඉන්නේ හරකෙක් කියලා. ඇත්තනම් පින්නතුනි කවුද හරි? අස්සේකත් ඇතෙක්වත් හරකෙක්වත් අතන තිබුණේ නැහැ පේනතුනි. එතන ඒ ජලවාහස්ප ටිකක් ඒක රාශි වීමක් තිබුණා. නමුත් අපේ අභ්‍යන්තර ලෝකයට අනුව අපි තමයි නිර්මාණය කළේ මෙතන ඉන්නේ අස්සේක්, මෙතන ඉන්නේ ඇතෙක්, මෙතන ඉන්නේ හරකෙක් කියලා. අන්න ඒ වගේම තමයි පේනතුනි. මේ අපි ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට දැන් මේක බිත්තියක් කියන්නේ අපි පේනතුනි. අපේ ලෝකේටයි මේක බිත්තිය. මෙතන ප්‍රේතෙක් හරි භූතයෙක් හරි හිටියොත් ඊයා මෙතනින් එහාට මෙහාට යමින් දැන් ඉන්නේ. එයාට මේක බිත්තිය කියලා පේන්නේවත් නැහැ. දැන් මෙතන ධාතුන් වහන්සේ තියෙන කරරෝදිය දැක්කම ඔබට ධාතුන් වහන්සේ ඔබ මේකට වඳිනවා. වෙනත් කෙනෙකුට මේක ධාතුන් වහන්සේ නමක් වෙන්නේ නැහැ. ඔබ මන්දිහා දකින්නකොට මේ හාමුදුරු කෙනෙක් කියලා හිතනවා මට ගරු කරන වඳිනවා. වෙනත් කෙනෙක් ඇතැම්බිල දැක්කහම ඇතැමිට කේන්ති ගන්නවා මේ ඇඳගෙන ඉන්නේ ඇඳුම කියලා. ඇතැමිට අපේ රෙස්ට් රූම් එකට එහෙම ගියහම සමහර අය බය වෙනවා. ඈ මේ ජෙන්ඩර් එක මාරු වෙලාද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඈ පින්නතුනි අපේ ලෝකේට තමයි අපි මේ ඇසින් දකින ආදී මේ දේවල් අපි මේ නිර්මාණය කරගන්නේ. ඇත්තටම බාහිර තියෙන දේ නෙවෙයි අපි මේ නිර්මාණය කරගන්නේ. අපේ මේ මොහොතේ අපේ හිතේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, නිබ්බාති ලක්ෂණ නොදිනී මාති හේතු ටිකක් අපේ අභ්‍යන්තරයේ තියෙනවා. ඒ හේතු ටික තියාගෙන අපි ඉන්නකොට බාහිර ඇස ආදී ඉන්ද්‍රිය වලින් නිර්මාණය වෙන දේට අනුව අපි ඒක බාහිරට පනවනවා. අපේ ලෝකයට කැමති දෙයක් නම් ආයා හොඳයි කියලා අපි තීරණය කරනවා. අපේ තමන්ගේ තියෙන තෘෂ්ණාවට තමන්ගේ තියෙන සැකය දිටි නොගැලපෙන කෙනෙක් නම් මෙයා හොඳ නැහැ කියලා අපි කියනවා. ඇත්තේ මේ හොඳ හෝ නරක කියන දේ බාහිර තිබ්බ නෙවෙයි. අපේ මේ මොහොතේ ස්වභාවයට අනුව අපි මේ නිර්මාණය කරගත්තු දෙයක්. ඒ විතරක් නෙවෙයි අපි දැන් මේ මොහොතේ කෙනෙක් දිහා බලන විදිය නෙවෙයි ඊළඟ මොහොතේ අපට මේක නා පේන්නේ. දැන් අපි කියමු යම් කිසි වරදක් කරපු කෙනෙක් ගැන අපි කියමු ටීවී එකේ මේ දවස්වල පෙන්නවා. මෙන්න මේ වගේ ලොකු හොරකමක් කළා මෙන්න මේ පින්තූරේ මම දැක්ක තැන කියන්න කියලා. අපි කිමු අපි යන පාරේ මේ වගේම කෙනෙක් දැක්කා. අපි ඉක්මනටම පොලිසියට කෝල් කළගෙන මෙන්නව අහල් කෙනා ඉන්නවා කියලා. ඇතැමිට පිනුතුනේ මේ කෙනා අර තැනැත්ත නෙවෙයි. ඊට වඩා හොඳ ගුණ දහම් තියෙන හොඳ ගතිගුණ තියෙන කෙනෙක් තමයි මේ පාරේ යන්නේ. එතකොට අර ගුණය කියන එක අර හඳුනාගත්ත එක බාහිරද තිබ්බේ? බාහිර නෙවෙයි පිනුතුනේ ඇත්ත නබදී. ඒ හොඳ ගුණයවත් එයාගේ ළඟ නෙවෙයි තිබ්බේ. ඒක අපට නිර්මා අපිට අනුව තමයි ඇත්තට මේ හොඳ ගුණ ටිකක් තියෙන වෙන කෙනෙක් යාගේ හොඳ ගති ගුණ ටිකක් නරක කෙනෙක් විදිහට ඇතමිට නිර්මාණය කරන්නේ. මෙන්න මේ විදිහට පින්නතුණි අපි ඇසෙන් දකින දේ කනෙන් අහන දේ මෙන්න මේ ඉන්ද්‍රිය හයෙන්ම ගන්න දේවල ස්වභාවය තමයි. ඒක කලින් තිමිච්ච දෙයක් නෙවෙයි. ඒ මොහොතට තමන්ගේ මනසේ ස්වභාවය අනුව තමන්ගේ ආයතන සකස් වීමට අනුව අප විසින් නිර්මාණය කරගන්න දෙයක් තමයි මේ මොහොතේ ලෝකේ අපට මේ නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මේ මොහොතේ අපේ ඇහැට පේනකොට මෙතන මනුස්ස ලෝකයේ 10 දිනෙන් 12 දිනක් වගේ පේන්නේ නේ. ඇතැමිට තමන්ගේ හිත දිනු කරාට පස්සේ මෙතන ඉන්න අය මීට වඩා වැඩි වෙන්න පුළුවන්. මනුස්ස ලෝකයේ නෙවෙයි වෙනත් ලෝකවල අය ටිකක් මෙතන වටේට ඉන්න හැටි ඔක්කොම අපට පේන්න ගන්න. දැන් මේ මොහොතේ අපට පේන්නේ නැහැ ඒ ටික පේන්නේ නැත්තේ නැති නිසා නෙවෙයි අපේ ඇස කන ආදී ආයතන ටික ඉන්ද්‍රිය ටික මේ මොහොතට ඒක ග්‍රහණය කරගන්න තරම් සූදානම් නැහැ. පින්නතුනි එහෙනම් දුක හටගන්නේ කොහොමද? දුක හටගන්නේ අපි ඇසෙන් දකින රූපය කනෙන් අහන ශබ්දය අපේ ආයතනයකින් ඉන්ද්‍රියකින් අරමුණක් ස්පර්ශ වෙනකොට අපි හිතනවා නම් මේක බාහිර තියෙන දෙයක් අපට පේන්නේ. අපි අධ්‍යක්ෂීම් ලබන්න කලිනුත් මේක තිබ්බා. අපි බැලුවට පස්සෙත් මේක ඉතුරු වෙනවා කියලා අපි හිතනවා නම් මෙන්න මේකයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. එහෙනම් ඇත්තටම ලෝකයක් නැද්ද? ඈ ලෝකයක් නැහැ කියලා කියන්නේ නැහැ කියනවා. ඉතින් ලෝකයක් නැහැ කිව්වොත් නාස්තිකවාදයට යනවා. නැත කියන අන්තයට යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ ඇත කියලා කියන්නේත් නැහැ නැත කියලා කියන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා රූපාදී ස්කන්ධ පංචකය හට ගැනීම දකින කෙනා සමුදය දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ නාස්තිකවාදයට යන්නේ නැහැ. ඒ ඇතිවෙච්ච ස්කන්ධ පංචකය එතනම නිරුද්ධ වෙන කෙනා නිරුද්ධ වෙන බව දකින කෙනා ඇත කියන සාස්වත අන්තයට යන්නේත් නැහැ කියලා. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකින්ම දුරු වෙච්ච මේ හේතු ටික ඇති කල්ලේ ලෝකයක් නිර්මාණය වෙනවා. ඒ හේතු ටික නිරුද්ධ වීමත් එක්කම ලෝකේ නිරුද්ධ වෙනවා. අස්මින් සති දං හෝති අස්මින් අසති දන්න හෝති කියන මෙන්න මේ සිද්ධාන්තය මෙයාට මුණ ගැහෙනවා. ලෝකයක් නැහැ කියන්නේ නැහැ, ලෝකයක් තියෙනවා. කොයි වගේ ලෝකයක්ද තියෙන්නේ? තියෙන්නේ අප විසින් මේ මොහොතට නිර්මාණය කරන ලෝකයක් අපිට මේ තියෙන. දැන් මෙතන වතුර බෝතල් තියෙනවනේ. දකට ඕනනම් බොන්න පුළුවන්. අපි කාගෙත් ආයතන ටික මේ මොහොතේ සමාන නිසා අපිට මේ වතුර ටික බොන්න පුළුවන්. නමුත් වෙනසින් බැරි වෙලාවත් අපේ මේ අභ්‍යන්තර ආයතන ටික ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය ටික වෙනස් වුණොත් අකුසල කර්මයක් විපාක දීලා මේ ආයතන ටික වෙනස් වුණොත් මොකද වෙන්නේ? මේ දැන් පේන වතුර ටික වෙනසින් පේන්නේ නැහැ අපට. ඇතැමිට පේනුණත් මේක පේන්නේ තමන්ට පාලනය කර පාලනය කරන්න බැරි දෙයක් විදිහට තමයි මේ වතුර ටික තමන්ට පේන්නේ. පින්නොතුනි මෙන්න මේක දැක්කොත් තමයි මෙන්න මේ යථාර්ථයක් ලෝකේ තියෙනවා කියලා දැක්කොතින් තමයි සුතමේ ඥාණයෙන් හරි අසා දැනගත්තොත් තමයි අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේට ගරු කරන්නේ. දැන් අපි ලෝකෙට බුදුරජාණන් වහන්සේට ගරු කරන්නේ බුදුහාඳුර අඟුලිමාල දමණය කළා මිනිසු හික්මෙව් ඒ වගේ කියන කාරණා ටිකෙන්නේ නේද? නවත් වෙනතනේ අපට අපේ දුකම නිදහස් වෙන මේ වගේ මාර්ගයක් නේද දේශනා කරේ කියන මෙන්න මේ යථාර්ථය තේරුනෝ තින් පිනතුනි. අපි එදාට තමයි ඇත්තටම බුදුහාඳුරන ගරු කරන්නේ. මෙන්න මේ යථාර්ථය මුලින් කියලා දීපෝ සරුවත් හාඳුරට මුලින් මේ යථාර්ථය කියලා දුන්නේ කවුද? අස්සජි හාඳුර කියලා දුන්නේ. යස්සජි හාඳුරන කොයිතරම් ගෞරවයක් දැක්වුවද කියලා ඔබ දන්නවනේ නේ? සරියුත් හාඳුර කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ධර්ම සේනාධිපතින් වහන්සේ වුණ වහන්සේ සැතපුනේ මෙන්න මේ යථාර්ථය මුලින් පැහැදිලි කළ දීපු අස්සජි හාඳුරින් දිහාවට වැඳලා තමයි හැමදාම සැතපුනේ. ඇයි පින්නතුනි මේක තමයි දුකේ නිදහසන මාර්ගය. අපි ඇහැට පේන රූපය බාහිර රූපය පේනවා කියලා හිතන අද ඒකට අපි වසඟ වෙලා ඒ තුළ හිත බැසගෙන අද මේ විඳින දුක ඒ දුකේ නිදහසන මාර්ගයක් නේද මේ කියන්නේ කියලා අපට පේනකොට අපි බාහිර අල්ලන්න නෙවෙයි යන්නේ අපි ඇතුල් පැත්තට අපේ හිත යොමු කරනවා. ඇසට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට ඇතුළට අභ්‍යන්තරයට වෙන්නේ මොකද්ද? ඒක හටගත්තේ කොහොමද කියලා අභ්‍යන්තරයෙන් තමන් හිතන කෙනෙක් බවටපත් වෙනවා. ඒක හටගෙන බාහිර රූපයට තමන් හිත බැස ගන්න කලින්ම අභ්‍යන්තර තුලදීම ඒ සමුදේ වැය දකින කෙනෙක් බවටපත් වෙනවා. ඒකට දුක්ඛ සත්‍ය කියන්නේ මේකයි. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? තමන් ඇසාදී ඉන්ද්‍රිය වලින් අරමුණක් ගන්නකොට ඒදී බාහිර තියෙන දෙයක් කියලා බාහිරට පනවන ස්වභාවය. බාහිර රූපයක් ඇතේ කියලා ගත්තොතින් ඒ රූපයට අදාපට උපේක්ෂාසගත වෙන්න පුළුවන්. හැබැයි ඕනම මොහොතක අපිට ඒ තුලින් දුකක් වේදනාවක් රාගයක් ඇති වෙන්න පුළුවන්. ඇයි අපි බාහිර තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ? බාහිර කෙනෙක් ඉන්නවා කියලා හිතුවොත් මේ ඉන්නේ මගේ මල්ලේ අයියා තාත්තා කියලා හිතුවොතින් එයා ලෙඩ වෙනකොට ඒ දුක් ටිකත් එක්කම අපි ගන්නෙ. තාත්තා විතරක් මට ඕන නැනේ ලෙඩ වෙන එක නම් වෙන්න බෑ. මට පුතා විතරයි ඕනේ මහලු වෙන එක ලෙඩ වෙන එක නම් බෑ. ඒ ටික මට එපා කියලා දරුවෝ විතරක් ගන්න බෑ. බාහිර කෙනා ගන්නව නම් අනිත් ටිකත් එක්කම තමයි ගන්න වෙන්නේ. දැන් ඒකෙන් කියන්නේ මේ දරුවා අත්හරින කතාව නෙවෙයි මේ කියන්නේ වරදා තියෙනු ගන්න එපායි. තමන් නුවණින් දක්ෂ වෙන්නට ඕන මේ ලෝකේ ඉන්න ගමන් මේ දුක් ටික නොගෙන ඉන්න විදියට තමන් ඒකෙන් ගැලවෙන මාර්ගය තමන් ධර්මය තුලින් තේරුම් ගන්නට ඕන. එහෙම දන්න කෙනා දැනටත් වඩා තමන්ගේ දරුවන්ට සලකනවා. දැන් සලකන්නේ දරුවන්ට උගන්වන එක විතරයි දැන් කරන්නේ කන්නඩේක දීලා මහත් කරන එකයි ව්‍යායාම ටිකක් උගන්වන එකයි. ඈ ඒ ටිකනේ දැන් කරන්නේ නේ. හැබැයි මේ ධර්ම ඉගෙන ගත්තට පස්සේ දරුවන්ට හොඳට ධර්මයක් දෙනවා. ධර්මයක් දුකෙන් දරුවන දුකෙන් නිදහසන දරුවන්ටත් මේ මාර්ගය කියලා දෙන මේ ජීවිත කාලෙන්න. දැනට වඩා දරුවන්ට සලකනවා තමයි එදාට. ඒතර දුකයි දුක සත්‍යය කියන දෙකේ වෙනස මේක. ඊට පස්සේ සමුදයයි සමුදය සත්‍යය කියලා දෙකක් තියෙනවා. දුකට හේතුව. මොකද දුකට හේතුව කියලා කියන්නේ? මොකද දුකට හේතුව කියලා කියන්නේ? හ? දුකට හේතුව අවිද්‍යාව කෙලවරෙම කියලා තියෙන නමුත් දුකට ආසන්නම හේතුව මොකද්ද? දුකට ආසන්නම හේතුව තෘෂ්ණාව කියන එක. ඒතර මොකද්ද තෘෂ්ණාව කියලා දුක්ඛ සමුදාර සත්‍ය විදිහට බුදුරජාණන් වහන්සේ කෙනේ දේශනා කරන්නේ? දුක්ඛ සමුදාර සත්‍ය කියලා කියන්නේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බාහිර රූප ශබ්ද ආදියට මේ බඩු මුට්ටු වල තියෙන ආසාව කියලා. බාහිරට තියෙන ආසාව නෙවෙයි සමුද ආර්ය සත්‍ය කියලා කියන්නේ. මොහොකට තියෙන ආසාවද? අපි තමන් තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාව, නිකාන්ති තෘෂ්ණාව කියන එක. තමන්ගේ අභ්‍යන්තරේ ජීවත් කරවන්න තමන් තමන්ට තියෙන ආසාවටයි සමුදේ ආර්ය සත්‍ය කියලා කියන්නේ. මෙන්න මේ තමන්ගේ අභ්‍යන්තරයට තියෙන තමන් කැමැත්ත නිසා තමයි ඒ කැමැත්තට අදාළ දේවල් ඊට එකඟ වෙන දේවල්ට තමන් කැමති. ඒකට ඒකත් එක නොගැලපෙන දේවල්ට ගැටෙනවා තමයි. දැන් දරුවෙ දිහා බලන්න. දරුවට කියනවා ලෙඩ වෙන්න එපා කියලා. ලෙඩ හදාගන්න එපා කියලා. ඇයි කියන්නේ එහෙම? ඔය ලෙඩ හදාගත්තොත් මට ඉස්පිරිතාලේ ගන්න රස්සිය අඩු වෙනවා කියලා කියන්නේ. ඇත්තටම දරුවට තියෙන ආදරයටද? දරුව හදන්නේ මෙහෙම කියන්නේ ඇත්තෙම පිනතනේ දරුවට තියන ආදරයට නෙවෙයි ඇත්තෙම අපි ආදරය කියලා කියනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියනවා තියෙනවා අපේ නැත්තේ නෑ. නමුත් නියම යථාර්ථය බලන් ගියාම තමන් තමන්ට කැමති. තමන් තමන්ට කැමති නිසා තමයි මේ වගේ දේවල් ටිකක් ලෝකේ හදාගන්නේ තමා. ඒ විතරක් නෙවෙයි තමන් කැමතිව ඉන්නකම් තමන්ගේ අභ්‍යන්තරයට එකඟව ඉන්නකම් විතරයි මේවට කැමති. බැරි වෙලාවත් තමන්ට නොගැලපෙන දයක් කරොත් මොකද වෙන්නේ? දරුවට දැන් අපි කියමු අවුරුදු 18ක්ම හොඳට ඉගෙනව හොඳට සැලකුවා. තමන් අකමැති කෙනෙක් ඇතැමිට විවාහ වුණ දරුවා. මොකද කරන්නේ? ඇතැමිට දරුවට දෙන්න තිබිච්ච දේවල් ටිකත් ඔක්කොම දෙනවා වෙන කෙනෙකුට අනාථ නිවාසයකට දැම්මිට. ඇයි තමන් කැමති විදියට හිතේ තමන් සතුටු වෙන විදියට හිතියේ නැහැ මේකයි. ඒ නිසා ඇත්තටම අපි බාහිර දෙයකට ආසයි කියලා කිව්වට ලෝකෙ අනිත් අය හිතන්නේ දරුවට ආසයි, අනිත් දේ රටකට ආසයි, මල්වලට ආසයි, වාහනෙට ආසයි, ගෙදරට ආසයි කියලා මේ කියන්නේ අපිනේ. ඇත්තටම නියම ආසාවද තියෙන්නේ? තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ආසයි මේ තියෙන්නේ. ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරන සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ බාහිර දේවල්ට තියෙන ආසාව නෙවෙයි, තමන්ගේ මේ ඇතුළාන්තයට තමන් තියෙන ආසාව මෙන්න මේක අනාවරණය කරගන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්. මෙන්න මේ ඇතුළට තියෙන ආසාව දුරු කරවතින් ආයි බාහිර දේවල් එක එක හොය හොය ආසාව දුරු කරන්න ඕනේ. එකම තමන්ගේ ආධ්‍යාත්මයට තියෙන ආසාව දුරු කරපු ගමන්ම හරියට මේන් ස්විච් එක ඔෆ් කළා වගේ. ආයි හැම දේවටම ආසාව නැති කරන්න ඕනේ. ඒ නිසා යම් කෙනෙක් දුකෙන් නිදහස් වෙන කැමති නම් මෙන්න මේ ඇතුළාන්තයටම තියෙන ආසාව නැති කරන්න ඕන. බාහිර බඩමුට්ටු අයින් කළාට, දේවල් අයින් කර කර ගියාට නිවන් දකින්න බෑ. දුකෙන් නිදහස් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටිය සමහර ශාස්ත්‍රවරු, සමහර ආගමික නායකයන්, ඒ අය හිතුවේ දුක ඇති වෙන්නේ බාහිර රූප ශබ්ද ආදිය නිසා, බඩමුට්ටු නිසා. ඒ නිසා අය ඇතැමිට ඥාතින් ටිකක් ඇතහැරියා. ඇතැමිට තමන්ගේ ගිය දොරි ඩකඩන් ටිකක් ඇතහැරියා. සමහරට බඩමුට්ටු ටිකක් ඇතහැරියා. ඊට පස්සේ ඇඳුම් ටිකක් ඇතහැරියා. අන්තිමට උපන් ඇඳුමෙන් හිටි. කිසිම දෙයකට ආසාවක් නැහැ කියලා. ඇයි එහෙම හිතුවේ? එයා හිතුවේ දුක එන්නේ බාහිර රූප ශබ්ද ආදියෙන් කියලා. බාහිර බඩමුට්ටු වලින් දුක් එන්නේ. ඒ බඩමුට්ටු ටික අත්හැරියොත් දුක නිදහස් වෙන පුළුවන් කියලා හිතන් ඉතියි. බුදුරජාණන් වහන්සේගේ දහම එහෙම දහමක් නෙවෙයි. බාහිර බඩමුට්ටුත් අපි දන් දෙනවා. ඒ දන් දෙන්නේ වෙන පාරමාර්ථයකට. ලෝකෙට අනුකම්පාවෙන් තමන්ගේ මෛත්‍රිය දිනු කරන්න එක කරන්නේ. තමන්ට තියෙන දැඩි අභිජ්ජාව, දැඩි ලෝභය දුරු කරන්න ඒ දන් දෙන්නේ. නිවන් දකින්න නෙවෙයි. බඩමුට්ටු දන් දුන්නට නිවන් දකින්න බෑ. බඩමුට්ටු දන් දීලා නිවන් දකින්න පුළුවන් නම් නිවන් දකින්න හරිම ලේසි. ඇයි? එක දවසින් නිවන් දකින්න පුළුවන්. ඔක්කොම ටික දන් දුන්න, තමන්ගේ ජීවිතයත් කාට හරි පූජා කළා, එක දවසින් නිවන් දකින්න පුළුවන්. නමුත් එහෙමනම් සංසාරේ මේ කල්ප ගණන් සාරාංශය කල්පලක්ෂ්‍ය පෙරම් පුරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට. එතකොට ලෝභය අත්හැරීම තුලින් තමයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. මොන ලෝභයේද? තමන්ගේ ආධ්‍යාත්මයට තියෙන ආසාව. මේ ආධ්‍යාත්මයට තියෙන ආසාව දුරු කරන්නේ කොහොමද? ඔව්, ආරසණික මාර්ගය තුලින් මේ මාර්ගයක් දේශනා කළ තියෙනවා. ලෝභය දුරු කරන්න මම දැන් ලෝභය දුරු කරනවා කියලා දත් කුරු ටික විකාගෙන කරන්න බෑ. ඒකට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය මොකක්ද අපි කරන්න ඕන? ප්‍රඥාව නැමැති ආලෝකයේ දැල්වන්නට ඕන. දැන් මේ ගෙදර කරවලේ කියලා මේ ගෙදර සම්පූර්ණම අන්ධකාර නම් ඈ දැන් තමන්ට මේ ගෙදර කිසියම් බඩමුට්ටුවක් පේන්නේ නැහැ, ඔක්කොම අපි අන්ධකාරය කියලා කියනවා. එතකොට බඩු පේන්නේ නැති දෙයට හේතුව තමයි අන්ධකාරය. ඉතින් කෙනෙක් කියනවා එහෙනම් අන්ධකාරය අයින් කරන්න ඕන කියලා. අන්ධකාරය අයින් කරන්න කියලා කළු පාට බෑග් ටිකක් ගෙනල්ලා පුළුවන් ද අන්ධකාරය අයින් කරන්න අපට? කළු පාට බෑග් ටිකක් ගෙනලා මේ කාමරේ ටික අඳුර ටික අයින් කරන බෑග් වලට දාලා කීක අපි අයින් කරනවා. පුළුවන් ද අයින් කරන්නේ? එහෙම අයින් කරන්න බැහැ. එහෙනම් මොකද අපි කරන්න ඕන? අපි ආලෝකයක් දැල්වන්න ඕන. ආලෝකයක් දැල්වනකොටම ඒකේ සිද්ධාන්තය තමයි අන්ධකාරය දුර වෙනවා. අන්න ඒ වගේ තමයි දුකට හේතුව තෘෂ්ණාව කිව්වට තෘෂ්ණාව දුරු කරන්න කියලා මාර්ගයක් නෙවෙයි දේශනා කළේ. තෘෂ්ණාව දුරු කරන්න කියලා නෙමෙයි දේශනා කරේ. ඒකට මාර්ගය දේශනා කළේ. ඒ මාර්ගය සඳහා කළ යුතු දේ තමයි ප්‍රඥාව නැමැති ආලෝකය දැල්වන්නට ඕන. මොකද්ද ප්‍රඥාව කියන ආලෝකය? මොකද්ද ප්‍රඥාව නැමැති ආලෝකය? මොකද්ද විද්‍යාව කියලා කියන්නේ? අපේ ජීවිතයේදී ඇත්තටම මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්නට ඕන. ඇත්තටම ජීවිතේ මොකද්ද වෙන්නේ අපට? ඇසෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, මේ ආයතන හයෙන් අරමුණු ගන්නවා. ඇත්තෙම මේ මුල් පහ ඇස කන නාසය දිව කය කියන මේ පහට ක්ෂණික අරමුණු ගන්නවා. ඒක එතනම නිරුද්ධ වෙනවා. මේ අරමුණු හඳුනාගන්නේ මනසින්. මනසින් හඳුනා ගන්නකොට මේ අභ්‍යන්තර ආයතන හයයි, බාහිර අරමුණු හයයි, මේ ඔක්කොමගේම ස්වභාවය තමයි පෙර නොතිබී හට ගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේ යථාර්ථය තමයි අපි තේරුම් ගන්නට ඕන. දැන් අපි මේ කතා කරන්නේ පරමාර්ථ සත්‍යයේ අර කම්මස්ස කතා සමාධියට ඉඳලා සුගතිගාම වෙන්න කොහොමද කියන කතාව නේ දැන් මේ කතා කරන්නේ. වරදවා තේරුම් ගන්න එපායි. ඒක අපි යම්කිසි මට්ටමක කතා කරලා අවසන් කළායි. දැන් මේ කතා කරන්නේ ඍජුවම දුක නිදහස් වෙන්නේ කොහොමද? අවිද්‍යාව ප්‍රහීන කරන්න ඕවා කොහොමද කියන කාරණේ දැන් මේ කතා කරන්නේ. දැන් මෙතෙන්දී අහන්නේ එහෙනම් දරුවෝ නැද්ද? දිවි ලෝක නැද්ද කියලා ආයි දැන් මෙතෙන්දී අහන්න එපායි. දැන් ඒ කතාව කළා අවසන් දැන් අපි. දිවි ලෝක නැහැ කියන කතාව කිව්වේ නෑ අපි. ඒ ලෝකයක් අපේ ලෝකයේ තුල තියෙන ඒ කම්මස කතා සමාධියට සාපේක්ෂව මේ ලෝකෙට එනකොට මේ ආධ්‍යාත්මික ලෝකයේහි පරමාර්ථ සත්‍යයට එනකොට ජීවිතය ස්වභාවය මොකද්ද? ඇත්තටම අපේ ජීවිතය කියන්නේ එක මොහොතක සිතුවිලි මාත්‍රයක්. අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ මනින්ද්‍රියයි ධර්මායතනයයි එකට සම්බන්ධ වෙලා මනින්ද්‍රියට අරමුණු වෙන එකයි වෙන්නේ. මානසින් ධර්මාලම්බන ගන්නෝ ඊට අනුව මනෝවිඥානය පහළ වෙනවා. හැම මොහොතෙම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව මේක නිරුද්ධ වෙනවා. මෙන්න මේ යථාර්ථයේ සුතමේ ඥාණයෙන් මුලදී අසහා දැනගන්නට ඕන. අසහා දැනගත්තු ගමම පිනොත්තුනි සසර ගුණ දහම් දිනු කරපු කෙනෙක් නම් යාගේ ශ්‍රද්ධාව වැඩෙනව ඉක්මනින්ම. ශ්‍රද්ධාව වැඩිලා යා හරියට ඉක්මන් වෙනව කොහොම හරි මේක ජීවිතය යථාර්ථයක් කරගන්න ඕනේ. ඇයි ඒ? මේක නොදැක්කොත් මොකද වෙන්නේ? අපේ ළඟම ඥාතියන් ලෙඩ වෙනකොට ඒගොල්ලන් කරදර වෙන හැම මොහොතකම අපට දුක් විඳින වෙනවා. ඒ ඥාතියන් ලෙඩ වෙන්න වයසට යන්න ඕනේ නැහැ, මරෙන්න ඕනේ නැහැ. ඉන්න කාලෙම හැම මොහොතකම මේ යථාර්ථය අත් නොදකින කෙනාගේ ජීවිතයේ ස්වභාවය කොහොමද? බුදුහාඳුරු ඉතාම වැදගත් උපමාවකින් දේශනා කළා. උපමා මොකද්ද? උපමා තමයි අර හම ගලවපු හරකගේ උපමාව. එක්තරා හරකෙක් කියන ওই හරක මරන්නේ පණ පිටින්ම ඒ හරකගේ හම ගලවනවා. හම ගලවලා හරක අතාරිනවා. අතහැරියා මොකද වෙන්නේ? ඒ හරක මැස්ස වහනවා, කපුට කොටනවා, වතුරකට වැස්සතුයි, වතුරේ සත්තු කනවා, බිම ලැබගොත් ඉන් වැලි වලට හීරෙනවා. හැම වෙලාවෙම අතිශය වේදනාවක් මේ සතා විඳිනවා. පින්නතුනි, අපේ මේ ආයතන ලෝකයේ, ඉන්ද්‍රිය ලෝකයේ, අපේ මේ ලෝකය නිර්මාණය කරගන්න විදිය දන්නේ නැතුව ගත කරන හැම මොහොතකම ඇසෙන් රූපයක් දකිනවා නම්, කනෙන් ශබ්දයක් අහනවා නම්, ඒ හැම මොහොතකම අපි අත්දැකීම කොහොමද? හරක විඳින දුක වගේ. අපට හිතෙන්නේ අපි හුඟා දියුණු රටක හොඳ ලස්සන පාරක යන්නේ, හොඳ සුපිරි මාළුත්ම වාහනයක යන්නේ, හොඳ හෝටලයකින් කෑම කන්නේ කියලා හිතන් ඉන්නේනේ. ඒ කොයිතරම් සැප විඳින්දත් පින්නතුනේ අපේ සැප විඳීම කොයි වගේද? අර හම ගලවපු හරක විඳින දුක වගේ. පින්නතුනි, මෙන්න මෙතෙන්ට අපි ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. අපි බුදුරජාණන් වහන්සේ කියපු දේ ඇත්තටම පිළිගන්නවා නම්, බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රෝත්ත්‍ය අපි විශ්වාස කරනවා නම්, උන්වහන්සේගේ සද්ධර්මය ගැන අපට ශ්‍රද්ධාවක් තියෙනවා නම්, මෙන්න මෙතෙනුනේ පින්නතුනි ශ්‍රද්ධාව හටගන්නට ඕන. එහෙනම් අපි මොකද කරන්නට ඕන? මෙන්න මේක අපි ධර්ම ශ්‍රවණෙන් අහලා අහපු ගමන් හිතන්න එපා දැන් අපිට කරන්න මුකුත් නැහැ, දැන් අපි ඔක්කොම හරියි කියලා. හරියට යම් කිසි තැනක මැප් එකක් කිව්ව ගමන් අපි කියමු අපි නොගීපු පළාතක් කියලා. අපි කොහොම පිට්ස්බර්ග් කියලා. පිට්ස්බර්ග් ගිහපයි නේද? ආ ඉන්නවනේ, හොඳයි. අපි කියමු අනිත් ඇය ගිහලා නැහනේ. පිට්ස්බර්ග් කර කන්ද මුදුනට ගිහලා අපි කොහොම බලනවා කියලා වටේ. පාලන් ටිකයි අර නගරේ ඔක්කොම ගොඩනැගිලි ටික. අපි දැන් ඒ විස්තරය කියනවා කෙනෙකුට. මෙන්න මෙහෙම තැනක් තියෙනවා කියලා. ඊට පස්සේ විස්තරය කිව්වට පස්සේ ඒක නා බලනකොට පිට්ස්බර්ග් කොහොම නැන්නේ පේන්නේ. පාලම පේන්නේත් නැහැ, ගඟ පේන්නේත් නැහැ, කුවර ගොඩනැගිලි පේන්නේ නැහැ මොනවාක්වත් කියලා කියනවා. හරිද ඉතින්? එයාට මැප් එක කිව්ව ගමන් පින්තූර ටිකක් පෙන්නපු ගමන් එයා නගරෙට ගියා වෙන්නේ නැහැ. එයා ඒකෙන් අදහසක් අරගෙන එයා ඊට පස්සේ ඒකට යන මාර්ගය තේරුම් ගන්න ඕන. මාර්ගය තේරුම් අරගෙන යම් කිසික් විදියකින් ඒ මාර්ගයට ළඟා වෙන ප්‍රතිපදාවක ඉන්නට ඕන. එහෙම හිටියොතින් තමයි යාට එතෙන්ට ළඟා වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපට බොහෝ විට ධර්ම ශ්‍රවණය කරනකොට මොකද වෙන්නේ? මෙන්න මේ අවසන් රිසල්ට් එක කිව්ව ගමන් අපි අප්පුඩ ගන්න නැගිටලා යන වැඩේ හරි කියලා. අපිට කරන්න මොකුත්ම දෙයක් පැනවෙන්නේ නැහැ. අඩුම ගන්න හැබැයි මේ සාමාන්‍ය මිනිස්සුක ළඟ තියෙන සාමාන්‍ය ගුණධම් ටිකවත් අපේ ළඟ නැහැ බලන් ගියාම. පිනුදින වර්තමානයේ අපට තියෙන ලොකුම අභියෝගය මෙන්න මේක. මෙන්න මෙතනින් අපි පරිස්සම් වෙන්නට ඕන. මේ අවසාන ඩෙස්ටිනේෂන් එක කිව්ව ගමන් අපි ඊළඟට බලන්න ඕන මෙතෙන්ට සමීප වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාවත මොකද්ද කියලා. බුදුහාමර දේශනා කරන නුවණැති කෙනෙක් විසින් තේරුම් ගන්න තියෙනවා නම් ඉහෙළම තේරුම් ගන්න දේ තමයි මෙන්න මේ දුක සත්‍ය කියන කාරණේ. බාහිර ලෝකයක් නිර්මාණය වෙන ස්වභාවය තමයි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි දුක සත්‍ය කියලා කියන්නේ. ඊළඟට අන්නේ දුක සත්‍ය නිදහස් වෙන නම් ඒකට වඩන්න ඕන මාර්ගයක් තියෙන වේ තමයි සමති දර්ශනාදීක වඩන්නට ඕන. හැකිතාක් දුරට තමන් හිතේ සමතේ දිනු කර ගන්නට ඕන. හිතේ කාර මොනක කුසල අරමුණක තමන් පුරුදු කරන වේලාවට ගෙන ටික වැඩි කර ගන්නට ඕන. අන්නේ වැඩ කිරීමත් එක්ක ඇති කර ගන්න ඕන ගුණධම් ටිකක් තමයි ආදාපේ සූත්‍රයේ මාත්‍රකාවසෙන් අපි ගත්තේ. දැන් තමයි බණ පටන් ගන්න. සංකිට්ඨ සත්ත බල සූත්‍රය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ තියෙන සූත්‍රයක් තමයි ආදාපේ මාත්‍රකාවසෙන් තෝරාගත්තේ. දැන් මෙන්න මේ ධම් ටික දන්න කෙනාට තමයි දැන් මේ කරුණ තියෙන්නේ. දැන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලය වඩන්න සති බලය වඩන්න කියලා කිව්වට එහෙම වැඩෙන්නේ නැහැ. එහෙම වැඩෙන්න නම් මෙන්න මේ මැප් එක කලින් දැනගත්තු කෙනෙකුට තමයි ජානතෝහම් වික්කවේ පස්සතු ආසවානං කයං වදාමි කියන බුදුහාරෝ ඒකයි. දන්න කෙනාට දකින කෙනාට මේ ගමන් මඟ පැනවෙන්නේ කියලා දේශනා කළේ ඒකයි. දැන් දුක හඩගන්නේ කොහොමද ඒක නැති වෙන්නේ මෙන්න නැති වෙන්නේ මේකයි කරන්න ඕනේ කියලා දැනගත්තට පස්සේ ඊට පස්සේ කරන්න ඕන කරුණ දෙක තමයි දැන් මේ බල ධර්ම විදියට ඉන්ද්‍රිය ධර්ම විදියට බුදුහාමර මේ සූත්‍රය අපට විස්තර කරලා තියෙනවා. අපේ ජීවිතේ දුක නිදහස් වෙන්න ප්‍රඥාව ලබන්න සැපත ලබන්න නියම සැපත ලබන්න හේතු වෙන කරුණු හතක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කරනවා. සූත්‍රේ නම තමයි සංකිට්ත සත්ත බල සූත්‍රය. සංක්ෂිප්තව කෙටියෙන් කියන බල හතක් බලයන් හතක් පිළිබඳව දේශනා කරපු සූත්‍රය. ඒ කරුණු හත තමයි ශ්‍රද්ධා, විරිය, හිරි, ඔත්තප්ප, සති, සමාධි, ප්‍රඥා කියන හත. අද දේශනා කරන කරුණු ටික ඔක්කොම අපි හෑන්ඩ්අවුට් එකේ තියෙනවා. ඔබට පස්සේ බලන්න පුළුවන්. බුදුහාම දේශනා කරන මෙන්න මේ කරුණු හත වඩන්න කියලා. පළවෙනි කාරණේ තමයි ශ්‍රද්ධාව. කොහොමද ශ්‍රද්ධාව දිනු කරගන්නේ? මොකද්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ සම්බුද්ධත්වයේ පිළිබඳව තියෙන විශ්වාසය. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ සාන්දෘෂ්ටික බව පිළිබඳව තියෙන විශ්වාසය. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගියපු ස්වාමින් වහන්සේලාගේ සුපටිපන්නාදී ගුණයන් පිළිබඳව තියෙන විශ්වාසය. ඒත් මේ විශ්වාසය ඇති වෙනවා නම් අපි මොකද කරන්න ඕන? ශ්‍රද්ධාව ඇති වෙන නම් ප්‍රධානතම දේ තමයි පින්නතුනි සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ධර්මයේ ශ්‍රවණය කරොත් තමයි බුදුහාම පැහැදිලිවම දේශනා කළා යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා. යමක් ධර්මයේ දකිනවා නම් ධර්මයේ දකින කෙනා උන්වහන්සේ දකිනවා කියලා කියන්නේ. නැත්තම් වෙනත් ක්‍රම වලින් අපි ඇති වෙන ශ්‍රද්ධාව ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ධර්මයත් එක්ක තියෙන ශ්‍රද්ධාව යම නැති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මය හරහා හඳුනාගත්තොත් උන්වහන්සේ ගැන එහෙම කලගිරෙන්නේ නැහැ අපි. නමුත් දැන් අපේ තියෙන ශ්‍රද්ධාව එහෙම ධර්මය හරහා මැතිවෙච්ච ශ්‍රද්ධාවක් නෙවෙයි ඇතමිට. අපි ඕවන වෙලාවක වෙනස් කරන්න පුළුවන්. ධර්මය නොවන දෙයක් කියලා අපිට වෙනස් කරන්න පුළුවන් කෙනෙක්. නමුත් එහෙම දෙයක් නෙවෙයි මේක. හරියටම ධර්මය හරහා අපි තේරුම් ගත්තොත් අපි දන්නවා ගැඹුරට යනකොට යෝ පටිසම්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. යමෙක් පටිසම්පාදේ දැක්කොත් තමයි ධර්මය දැක්කා වෙන්නේ. මොකද පටිසම්පාදේ කියලා කියන්නේ? පරිසම්පාදේ කියලා කියන්නේ අපි දැන් මේ මොහොතේ අත්දකින්න ලෝකය මේ මොහොතේ හේතු ටිකක ප්‍රතිඵලයක් පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මෙන්න මේ කාරණේ තමයි විවිධ වචන වලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එක්කෙනෙකුට දේශපස්වක මහණුවට දේශනා කරනවා යංගිජි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. හේතු නිසා යමක් හටගත්තා නම් එතන මිතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා. යේ ධම්මා හේතුප්පවාසයේ සංහේතුන් තථාගතෝ ආහ කියලා අස්සජිහාඳුර සරුවතාවරණ දේශනා කළෙත් මේක. අස්මින් සති දං හෝති අස්මින් අසති දං හෝති කියන්නේ මේක. මේ හේතු ටික තියෙනකොට තියෙනවා, හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මේක. එවන් හිතේ බාහ්‍ය සික්කිතබ්බන් දිත්තේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං කියලා බාහ්‍ය දැක්කනම් දැක්ක විතරයි ඒක. ඒක එතනම නිරුද්ධ වෙනවා කියලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරු කීරට දේශනා කළේ මේ යථාර්ථයමයි. අනිච්ඡාවත සංඛාරා උප්පාද වය දම්මිනෝ කියලා දේශනා කළේ මේ කාරණේම තමයි. විවිධ වචන වලින් දේශනා කළා මෙන්න මේ අනිත්‍යතාවය කියන සංකල්පය. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? සාමාන්‍ය ලෝකයේ අනිත්‍යතාවය කියන්නේ දැන් මේ ගෙදර තියෙනවා, කවදා හරි දවසක මේ ගෙදර කැඩිලා යනවා, මේක බිමට සමතලා වෙනවා කියන කාරණේනේ. ඒක පිනොතන එක ඉන්පර්මනන්ස් එක නෙවෙයි, ඒක චේන්ජින් එක. ඉන්පර්මනන්ස් එකයි චේන්ජින් කියන එකයි දෙක. ඔබේ බුද්ධිය, ඔබේ නුවණ ප්‍රධාන වශයෙන් බලන ස්ථානේ මේක. ඔබ ධර්මයේ පිළිපදිනවා කියලා කාට හරි කිව්වොත් ටිකක් පරස්සම් වෙන්න ඕන. ඔබෙන් ප්‍රශ්න අහනවා. නිකම් ප්‍රශ්න නෙවෙයි අහන්නේ, කෙලින්ම ඔබේ ප්‍රඥා විමසන ප්‍රශ්නයි අහන්නේ. එතැමිට ප්‍රශ්න දෙකයි අහන්නේ. ප්‍රශ්න දෙකෙන් තේරුම් ගන්න ඔබ ඉන්නේ කොතන කියලා තේරුම් ගන්න. යම් කිසි කෙනෙක් ඇහුවොත් ඔබෙන් අනිත්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. ඔබ මොකද දෙන්නේ උත්තරේ? අනිත්‍යතාවය කියන්නේ පින්නතුනි. දැන් ඊටාම සරල උදාහරණයක් ගන්න. දැන් මේ ශබ්දය ගන්න බලන්න. මේ ශබ්දය ඔබට ඇහුණනේ. මේ ඇතිවෙච්ච ශබ්දය ඔබ අහන්න කලින් තිබ්බද? අහන්න කලින් තිබ්බේ නැහැ. ඇහුවට පස්සේ ඉතුරුද මේක? නැහැ. මේ අහපු ශබ්දය ඇඟිලි වලට අයිතිද? මේ අහපු ශබ්දය ඔබේ කනට අයිතිද? මේ අහපු ශබ්දය ඔබේ විඤ්ඤාණයට අයිතිද? මේ එහෙකටවත් අයිති නැහැ. මේ ඔබ අහපු ශබ්දය පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. මේ හේතු ටිකක් නිසා හටගත්තා. හැබැයි එකම හේතුවකටවත් මේ ශබ්දය අයිති නැහැ. හැබැයි මේ එක හේතුවක් හරි අඩු වුණා නම් මේ ශබ්දය ඔබට අහන්නත් බෑ. නමුත් ලෝකයේ මේ අනිත්‍යතාවය කියනකොට ඊයෙ මොකද හිතන්නේ? ඊයෙ ඉස්සර කරන්නේ මේ ඇඟිල්ල කැඩිලා යනෝ, මේ කන කවදාරි නොඇසී යනෝ, එහෙම කියලා තමයි කියන්නේ. හරියට ඈත අහසට පෙන්වනෝ අන්න හඳ කියලා. හඳ කියලා පෙන්වුවට පස්සේ යම් කෙනෙක් ඇඟිල්ල දිහා බලනවා. ඇඟිල්ල දිහා බැලුවම හඳ පේනවද? ඇඟිල්ල දිහා බලලා හරියන ඇඟිල්ලෙන් ඇඟිල්ල දිසා නැති කරන තැන බලන්න ඕන. එතනින් තමයි හඳ බලාගන්නේ. අන්න ඒ වගේ අනිත්‍යතාවය කියුවහම මිනිස්සු ගන්නෙ මේ ගෙවල් කැඩෙනවා මෙහෙම කියලා. කන නොඇසී යනවා, ඇස් නොපෙනී යනවා, මෙන්න මේක අනිත්‍ය කියලා, මරණයට පත් වෙන එක කියලා. නමුත් ඒක නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනේ දේශනා කරන අනිත්‍ය. බුදුරජාණන් වහන්සේ කෙනේ දේශනා කරන අනිත්‍ය මොකද්ද? ඇස අනිත්‍යය කියලා දේශනා කළා. ඇස අනිත්‍යය කියන්නේ මේ පේන ඇස නෙවෙයි. පෙනීමේ ශක්තිය, the ability of seeing. ඒ පෙනීමේ ශක්තිය ඒ මොහොතේ හේතු නිසා හටගත්තේ. ඒක සජීවී වන්නේ ආලෝකය, රූපය, විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සා වේදනා, රූප තණ්හා, රූප විතක්ක, රූප විචාර, මේ වගේ හේතු 10ක් ක්ෂණිකව නිර්මාණය වීමෙන් තමයි ඒ මොහොතේ පෙරපසු නොවීමේ හටගන්නේ. අපේ සමස්ත අත්දැකීමම කියලා කියන්නේ අපි යම් තාක් සිතුවිලි අපේ සමස්ත ජීවිතයම කියන අපේ සිතුවිලි. ඒ සිතුවිලි වල හැම සිතුවිල්ලකම ස්වභාවය අතීත සිතුවිල්ලක බලපෑමෙන් වර්තමාන සිතුවිල්ලක් හටගත්තා. වර්තමාන සිතුවිල්ල ඊළඟ සිතුවිල්ලට බලපෑමක් කළා. ඒක වර්තමානෙම නැති වෙනවා. අතීත සිතුවිල්ල වර්තමානට එන්නේ නැහැ. වර්තමාන සිතුවිල්ල අනාගතයට යන්නේ නැහැ. දැන් අපේ ශරීරය බලන්න. දැන් අපි කුඩා කාලේ පටන්ම අපේ ශරීරය නෙමෙයිනේ. ඇත්තෙම කුඩා කාලේ ශරීරයක් තියෙන්නේ මේ දැන්. නෑනේ නේ. එතකොට වෙන ශරීරයක්ද මේ තියෙන්නේ? එහෙම කියන්නෙත් නෑනේ නේ. මේක හැම මොහොතෙම වෙනස් වෙලා ගිහිපියක ප්‍රතිඵලයක් තමයි මේ අද ජීවිතය කියලා මේ කියන්නේ. එතකොට අද මේ පේන එකත් පිනතුනි තව කාලෙකදී මේක මීටත් වඩා හුවාක් වෙනස් වෙනවා අපි. ඒ බාහිර වෙනස් වීම කොහොම හරි තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙකුට ඒක නෙවෙයි අමාරු දේ. අපි මෙන්න මේ බාහිර වෙනස් වෙන ලෝකේ ඒ ඒ තැන්වලදී ඒ ඒ දේ මගේ කියලා ගත්තු එක. දැන් අවුරුදු 5 ඔබේ පින්තූරයක් ඔබ ගත්තනම් ඒ අවුරුදු 5 දී රූපය මගේ කියලා එදා ගත්තනේ. නමුත් අද ඒ රූපය තමන්ගේ කියලා ගන්නවද? අද මගේ රූපය කියලා ගන්නෑ ඔබ. අද පේන රූපයත් එහෙම අද මගේ මේ මොහොතේ මගේ කියලා ගත්තට තව වසර ගාණක් ගියාට පස්සේ පේන රූපයත් එක අද එක මගේ කියලා ගන්න එදාට එදා රූපය තමන් ගන්න. මේ රූපය අත්හැරලා අපි වෙනත් ලෝකයක ගිහි උදාසේදී ඇතැමිට මේ රූපය කටිය ආදාහනය කරනවා අපි. එදාට වෙලා අනේ ආදාහනය කරන්න එපා මගේ රූපය පුච්චන්න එපා කියලා කියනවාද අපි? එදාට කියන්නේ එදාට සල්ලි කීයක් හරි දීලා හරි ආදාහනය කරනවා අපිනේ. පින්නතනේ අද මේ අපේ අත්විඳින ලෝකය අද මේ මොහොතට සාපේක්ෂව තියෙන ලෝකය ඒක ඊළඟ මොහොතෙන් වෙනස් වෙනවා. පින්නතනේ මෙන්න මේ දැහැමත් එක්කයි බුද්ධ ධම්ම කියන තෙරුවන වෙත අපි ශ්‍රද්ධාව හටගන්නේ. ඒ ශ්‍රද්ධාව ඊට පස්සේ බලයක් බවට පත් වෙනවා. මෙතන මේ සත්ත බල කියලා කියන්නේ නිකන් නෙවෙයි සාමාන්‍ය ශ්‍රද්ධාව නෙවෙයි මේ කියන්නේ ශ්‍රද්ධාව බලයක් කියලා. තමන්ගේ මුළු ජීවිතේම පාලනය කරන ශක්තියක් කියලා මේ මොහොතේ ඉන්න ශ්‍රද්ධාව. ඕලියසින් සලවන්න බෑ මේ අවස්ථාවෙට. අන්නේ ශ්‍රද්ධාව නිසා මේ තැනැත්තා වීරියෙන් ඉන්නවා හැම වෙලාවෙම තමන්ගේ අවිද්‍යාව දුරු කරන දර්ශනයක තමයි හැම මොහොතෙම තමන් ඉන්නේ. පාසලකට ගියත්, ඉගෙන ගත්තත්, රැකියාවට ගියත්, පාටියකට ගියත්, වාහනේ ඩ්‍රයිව් කරත්, වෙන ස්ටේට් එකකට ගියත් කෙනෙකුට උදව්වක් කරලා හැම මොහොතෙම ඉන්නේ මේක යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් වීරියත් එකයි තමයි. අනිත් ඇට පේන සාමාන්‍ය කෙනෙක් කියලා. අනිත් ඇට ගිනා වෙනවා කියයි, පාටියට යනවා කියයි, ක්‍රීඩා කරනවා කියලා කියයි, ව්‍යායාම කරනවා කියලා අනිත් ඇ කියයි. හැබැයි තමන් මේ දර්ශනයත් එක්ක ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනා කොහොමද ඉන්නේ? හැම මොහොතෙම අවිද්‍යාව දුරු කරන්න පුළුවන් ඉදියේ දර්ශනයක තමන් ඉදීමේ වීරියෙන් අකුසල් දුරු කරමින් කුසල් වඩමින් තමයි හැම මොහොතෙම තැනත්තා ගත කරන්නේ. එකට කියනවා විරිය බල කියලා. වීරියෙන් ඉන්නේ කොයිද? වීරියෙන් ඉන්නේ කියන්නේ ඇඟට ශක්තිය අරගෙන ඔහොම අයෝමේ පුරුෂයෙක් වගේ ඉන්නව නෙවෙයි. එයා මනසින් නිතරම හැම මොහොතෙම මේ අකුසල් දුරු කරන වීරියකින් ඔහු ඉන්නේ. ඊළඟට එකට තවත් ගුණ දහම් දෙකක් කියනවා හිරියොත්ප්ප කියලා. හිරි කියන්නේ පව කරන ලැජ්ජය. දැන් මේ දර්ශනේ ඉන්නකොට යාට හරිය ලැජ්ජා. හිතන ලෝභ දේශනකොට මොහොනකොට යා හරියම ලැජ්ජානේ. මම මේ වගේ දර්ශනයක් තියෙන කෙනෙක්. මම මේ වගේ දේවල් කරන්න හොඳ නෑ කියලා ලැජ්ජාවට පත් වෙනවා යා. කෙනෙක්ගෙන අමනාපෙන් හිටියත් එතැනට අමනාපේ පෙන්වන්නේවත් නෑ. ඇයි Tamanටම තමන්ගෙන ලැජ්ජයි. මෙච්චර ලොකු දර්ශනයක් දරාගෙන ඉන්න කෙනෙක් අමනාපේ නෑ සුදුසු නෑ කියලා හිතනවා. කේන්තියක් ආවත් ඒක පිට කරන්නේ නෑ Taman. පිට කරන්නේ නෑ කියන හංගගෙන ඉන්න එක නෙවෙයි ඇත්තෙම. කෙනෙක් කියන පුනා බැනලා දාන ඉවරයි කියලා. එහෙනම් ඉතින් සීලයක් ඕනේ බුදුදහමේ. බුදුදහමේ සීලය කියන්නේ මොකද්ද? මේ එන එක යම්කිසි මට්ටමකින් පාලනය කරන්න ඕන අපි. එහෙම පාලනයක් නොකරොත් ඉතින් මේ ලෝකයක් පවත්වා ගන්න බෑනේ. එනිසා මේ හිරියොත්ප්ප කියන දෙක ලෝක පාලක ධර්ම විදිහට සැලකන්නේ. අකුසල් කරන්න අපි ලැජ්ජ වෙන්නට ඕන. ඒ ලැජ්ජ වෙන්නේ එකක් සමාජයෙන් තියෙන අවනම්බුව නිසා විතරක් නෙමෙයි තමන් ධර්මඥාණයෙන් ඉන්නකොට තමන්ටම තමන්ගේ හිතේ නපුසල විතරගෙන තමන්ට ලැජ්ජයි. යම්කිසි මට්ටමකින් හරි තමන් පාලනය කරන්න උත්සාහ කරන මේ ටික. මේ මොහොතේ තමන්ගේ හිතේ ද්වේෂයක් නම්, මේ මොහොතේ තමන්ගේ හිතේ රාගයක් නම් තමන් දන්නවා අනිත්‍යගේ සිත් ගැන බලන්න පුළුවන් සත්‍යයක් මේ විශ්වේ ඉන්නවා. එවැනි සත්‍යයක් මා දිහා දැන් බලාගෙන ඉන්න දැන් මම මේ රාගයෙන් ඇඟෙමින් ඉන්න කෙනෙක් කියලා දැක්කොත් මට කොච්චර ලැජ්ජාවක්ද කියලා තමන්ම තමන් ගැන හිතනවා. හිරි කියන්නේ මෙන්න මේක. අපි කියන්නේ හිරිගෙත කියලා. මේකෙම තමයි අවිලා තියෙන්නේ. ඊළඟට ඔත්තප්ප කියන එක. ඔත්තප්ප කියන්නේ පව් කරන්න තියෙන බය. තමන්ගේ හිතට රාගාදී අකුසල චේතනාවට හරි බයයි. ඒව කරන්න ගිහිල්ලා ක්‍රියාත්මක කරන්න ගිහිල්ලත් බයයි. කොමකටද බය වෙන්නේ? අත්තානු බය, පරානුවාද බය. තමන්ටම තමන් දෝෂ ආරෝපණය කිරීමෙන් බය ඇති වෙනවා. අනිත්‍යයෙන් දෝෂ ආරෝපණයක් එනවා කියන බය ඇති වෙනවා. දඬ බය. දඬුවමට බිය වෙනවා. දුක්ගති බය. දුගතියට බය වෙනවා. අන්න ඒ නිසා ඔහු මේ අකුසල කරන්න බිය වෙනවා ඔහු. හැබැයි බය කියන එක ෆෝබියා හේකුත් තියෙනවනේ. ඈ මෙන්ටල් ඩිසෝඩර් හේකුත් තියෙන එක මේක වරදවා ගන්න එපා. ඒ කවුන්සලින් වලදී කියන එකක්නේ. ඈ ඒක මෙන්ටල් ඩිසෝඩර් එකක් ෆෝබියා. ඒකේක ෆෝබියා වර්ග තියෙනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ තමන්ගේ හිතට රාගාදී අකුසල විතරක එනකොට අන්නේ අකුසල විතරක වල තියෙන ආදීනව ගැන හිතලා බය වෙන එක. කැරපොත්ෙකුට බය වෙන එක, මීයෙකුට බය වෙන එක, ඒව නෙමෙයි මේ කියන්නේ. ඒව අර ෆෝබියාස් වලට එන ඒවා. පින්නතුනි මෙන්න මේකත් ගුණයක් විදිහට සලකනවා. නිතරම තමන්ගේ අභ්‍යන්තර ගුණත් එක්ක ඉන්නකොට තමන්ගේ මනසේ මෙන්න මේ වගේ අකුසල විතරක වලට ඉඩ නැහැ එන්නේ. අනිත් දේ තමයි සතිය නිතරම සතිය බලයක් විදිහට තමන්ට තියෙනවා. නිතරම තමන්ගේ කය සාසිත ගැන නිතර අවධානයෙන් ඉන්නේ. වෙනත් විදිහකින් කියනවනම් කයනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මෙන්න මේ සතර සතිපට්ඨානය තුළ තමයි මේ තැනත්තා නිතරම ඉන්නේ. ඔහුට අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නින්දට යනකම්ම ඔහුට ඔහුගේ ජීවිතයේ සතුටෙන් පිරී ගිහ ඔහුට එපා වීමක් නැහැ ජීවිතේ. ඒ ඔහු හැමදේම තෘප්තියෙන් කරන්නේ. හැමදේම සිහියෙන් කරනකොට හැමදේම ඔහු සතුටෙන් කරන්නේ. ඔහුට කිසිම දෙයක් අමහිරි අත්දැකීමක් වෙන්නේ නැහැ. ඒ වර්තමානය තුල හිත තියාගෙන ඉන්නේ. වර්තමානය තුල හිත තියෙන විතරක් නෙවෙයි ඒකේ සමුදේ වැය දකිනවා. සතිපට්ඨාන විතරක් නෙවෙයි ඔහු දකින්නේ. සතිපට්ඨාන භාවනාවත් ඔහු දන්නවා. සතිපට්ඨානයයි සතිපට්ඨාන භාවනාවයි කියන දෙක. දැන් බොහෝ දෙනෙක් දැන් මෙහෙත් මේ මයින්ඩ්ෆුල්නස් එක උගන්වනවා. ඒක කොහොමද කියන්නේ? අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න, වර්තමානයේ ඉන්න කියලා කියන්නේ. ඒක බුද්දිස් මයින්ඩ්ෆුල්නස්ද? නෑ පින්නතුනි, බුදුදහම අතීතය අනාගතය අමතක කරන්න කියලා නෑ. යම් කිසි කෙනෙකුට අමතක වෙනවා නම් ඒක ජීවිතේ ලොකු වැරදීමක්. සතිමත් බව දිනු වෙනත් එක්කම මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. සාමාන්‍ය මතකේ නෙමෙයි පින්නතුනි, මව කුසේ ඉන්න කාලේවත් මතක් වෙනවා. තමන් මව කුසේ හිටිය කාලේ කරපුව කියපුවත් මතක් වෙනවා. මව කුසේට පිළිසඳ ගත්ත වෙලාවත් මතක් වෙනවා තමන්ට. ඒ තරම් මතක් කරන්න පුළුවන් ඒ තරම් නෙවෙයි. අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට සිහි කරන්න පුළුවන්. මතකේ වරදක් නෙවෙයි. මතකේ නෙවෙයි වරද. මොකද වරද? යමක් මතක් වෙනකොටම තමන්ගේ හිතේ ඒ අතීත අරමුණු තුල බැස ගන්නවා නම් තමන්ට බැන්න කෙනෙක් බැන්න නම් ඒ බැනපු දේ මතක් කරනකොටම ඒ බැනපු සිද්ධිය තුල නම් තමන් ජීවත් වෙන්නේ. අන්න එතනයි තමන් අවිද්‍යාවෙන් ඉන්නේ. ඒකයි වරද. අවිද්‍යා සහගතව ඒ අවස්ථාවට බැස ගන්න එකයි වරද. සිහි කිරීම වරදක් නෙවෙයි. තමන් සිහි කරන්න ඕන වර්තමානයේ ඉඳගෙන සිහි කරන කෙනෙක් විදියට. තමන් ටෝච් එකකින් තැනකට එළිය ආලෝකය විහිදෙනකොට තමන් ටෝච් එකෙන් දමල ගහන්නේ නැහැ. තමන්ගේ අතේ ටෝච් එක තියෙනවා. අතේ ටෝච් එක තියාගෙන ඕන තැනක් ફોકસ කරන්න පුළුවන් තමන්ට. අන්න ඒ වගේ තමන් වර්තමානයේ තුල සිහ තියාගෙන අතීතයේ සිහ කරන්න පුළුවන්, අනාගතයේ සිහ කරන්න පුළුවන්, තමන්ට ඇලීම් ගැටීම් වලින් තොරව කරන්න පුළුවන්. අන්න ඒක තමයි සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ සමුදේ වැය දකින එක. එනිසා මෙන්න මේ සතිපට්ඨානෙ වැඩි වීම ඒකායන අයම්බිකේ මග්ගෝ සත්තාන විසුද්ධිය සත්‍යංගේ මානසික පරිසෝද්දයන් සඳහා ශෝක පරිද්දවණ සම්පතික්කමාය ශෝකයන් දුරු කරන්නට දුක් දෝමනස්සණං අත්තංගමාය දුක් දෝමනස් දුරු කරන්නට ඥාය සදිගමාය ඥානෙ ලබන්නට නිබ්බානස සච්චි කිරියාය නිර්වාණය සාක්ෂාත් කරගන්නට යදිදං චත්තාරෝ සතිපට්ඨානය කියලා දේශනා කරමේ එකම මාර්ගය කියලා. යම් කිසි වෙලාවක අපේ හිතේ මනසට දුකක් නම් හිත අපිරිසිදු නම් ඒලායි හිතේ ස්වභාවය මොකද්ද? අපි අතීත සිතිවිල්ලක් හිතමින් අතීත සිතුවිලි හිතන විතරක් නෙවෙයි අතීත සිතුවිලි තුළ අපි ජීවත් වෙනවා. කෙනෙක් මිය ගියාට පස්සේ අඬන වෙලාව බලන්න. අඬන වෙලාවේ අපේ හිතේ ස්වභාවය මොකද්ද? ඒ මිය ගිහපු කෙනා ජීවත් ඉලෙන කාලේ තමන්ට කරපු මතක් කරනවා. මතක් කළා ඒ සිද්ධිය තුළ තමන් දැන් ජීවත් වෙනවා. ඒකට ඕන තරම් අඬන්න පුළුවන්. හරියට සිහියෙන් ඉන්නවා නම් සතිපට්ඨානෙන් ඉන්නවා නම් කෙනෙකුට එහෙම අඬන්න බෑ. පින්නතුනි දුකේ නිදහසන කැමති නම් සතිපට්ඨානෙ පුරුදු කරන්න. සතිපට්ඨානෙ තමයි අපට ඉන්න හොඳම මිතුරා. හිත මිතුරු කියන්නේ මේකයි. ඇත්තටම අපි අපිට ආදරේ නම් අපි අපේ හිතට ආදරේ කරනවා. අපේ හිතට ආදරේ නම් අපි කාටද ආදරේ කරනවද? මයින්ඩ්ෆුල්නස් එකට ආදරේ කරනවා. අපි හොඳම මිත්‍රයා සතිමත් බව. පින්නතුනි බුදුදහමේ හදවත මේක. ඒ නිසා ඒ සතිපට්ඨානය තුළ නිතර ඉන්නකොට ඔහු ටිකෙන් ටික හිත සමාධිමත් කරනවා. අර සතිය බලයක් වුණා වගේම සතිය බලයක් බවට පත් වෙන ඉන්ද්‍රිය ධර්මයක් විදිහට වැඩෙනවා, බලයක් විදිහට වැඩෙනවා. ඊටාම ශක්තිමත් දැන් ඒ තුලින් මොහු හිත සමාධිමත් වෙනවා. ආනාපාන සති භාවනාව, බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව ආදී භාවනා උපයෝගී කරගෙන හැකි තාක් සමතේ යෙදෙන වෙලාව වැඩි කරගන්නවා. ඒ සමාධිමත් වෙච්ච හිතින් නිකන් ඉන්නේ නැහැ ඔහු. ඔහු ප්‍රඥාව වැඩෙනව බලයක් විදිහට. සමාහිතෝ වික්ඛව යථා භූතං පජානාති කියනවා. හිත සමාධිමත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔහුට ලෝක යථාර්ථය පේන්න ගන්න. මොනවද පේන්නේ? පේන්නේ තමන් කලින් අහල සුතමේ ඥාණයෙන් ලැබපු දේ. වෙන දෙයක් නෙවෙයි පේනක. වෙන මැජික් පේන්න බෑ සමාධියෙන් පස්සේ. එහෙමනම් ඒක ප්‍රඥාව වෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් සමාධියෙන් පස්සේ ප්‍රඥාව වෙන්න නම් කලින් සුතමේ ඥාණයෙන් මේ පරිසම්පාදේ චතුරාර්ය සත්‍ය හේතුඵල ධමහල තියෙනට ඕන. අහපු කෙනාගේ හිත සමාධිමත් වෙනවත් එක්කම මොකද කරන්නේ? ඔය අනිත්‍යය බලනවා. අනිත්‍යය බලනකොට මොකද වෙන්නේ? ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙනවා. නිකන් නැත කියලා ගන්නෑ. නිකන් කිසිම දෙයක් නැහැ කියලා ගත්තොත් මොකද වෙන්නේ? ඔව් ඒක උච්චේත දුස්සීට යනවා. ඒක බුදුදහමෙන් බැහැර කරලා තියෙනවා. හැමදේම තියේ කියලා ගත්තොතින් ඒක සාහසද දෘෂ්ටියට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධ පංචකයේ සමුදය දකින්න කෙනා, හට ගැනීම දකින්න කෙනා නැත කියන අන්තයෙන් දුර වෙනවා. ස්කන්ධ පංචකයේ වැය දකින්න කෙනා, නිරුද්ධ වීම දකින්න කෙනා ඇත කියන අන්තයෙන් දුර වෙනවා. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එකම දර්ශනයෙන් දුර වීමෙන් බලන ක්‍රමයට තමයි සුනිතාවය කියලා කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. පටිච්ච සමුප්පාදයේ මත පදනම් වෙච්ච දර්ශනයටයි ශූන්‍යතාවය කියලා කියන්නේ. එන් බැහැර ශූන්‍යතාවයක් අපි විස්තර කරවතින් ශූන්‍යතාවය බලන පුද්ගලෙක් ඉතුරු වෙනවා. දැන් අද අපි විස්තර කරන ශූන්‍යතාවයට මම ශූන්‍යතාවය බලනවා කියලා පුද්ගලෙන් මේ ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් ශූන්‍ය වෙලා නැහැ ඇත්තෙන්ම. ශුඤ්ඤතෝ ලෝකෝ අවේක්ඛසෝ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙන්න මේ පරිසම්පාදයේ මත පදනම් වෙච්ච පෙරණොති බී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ලෝකයේ බලන නුවණයි. ඒ බලන ලෝකයේ නුවණ මම මේ පැත්තෙන්නම් බලනව නෙවෙයි, මගේ මේ බලන බැලීමම තමයි මගේ සමස්ත ලෝකය කියලා කියන්නේ. එයින් බැහැර දෙයක් නෙවෙයි. මම මේ පැත්තෙන්නම් ත්‍රිලක්ෂණය වඩනව නෙවෙයි. මුලදීම තමයි පටන් ගත්තේ. නමුත් අවසානට එනකොට මේ බලන බැලීමම තමයි තමන්ගේ සමස්ත ජීවිතෙම කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනයෙන් ඉන්න කෙනාට පේනතුනි බාහිර කිසිම දෙයක් ඇතේ කියලා බාහිර රූප ශබ්ද ආදිය තුල හිත බැසගන්නේ නැහැ. හිත බැස නොගත්තොත් තමන්ට කාගෙන්වත් බැනුම් අහන්න වෙන්නේ නැහැ. බාහිර කිසිම දෙයකින් තමන්ට දුක් විඳින වෙන්නේ නැහැ. පිටස්තරයෙන් විතරක් නෙවෙයි. තමන්ගේ ශරීරයේ මහලු වෙනකොට, ලෙඩ වෙනකොට, මරණයටපත් වෙනකොට ඒ දුක් ටිකනොත් තමන් නිදහස් වෙලා ඉන්නේ. නිදහස්ුනේ කවද්ද? ලෙඩ වුණාට පස්සේද? මැරුණාට පස්සේද? නැහැ. මේ අවබෝධය ලබන මොහොතේම ඔහු ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් නිදහස. අනිත් ආගම් සහ බුදුදහම අතර තියෙන වෙනස මේක. වෙනත් ආගම්වල විමුක්තිය, නිවන දේශනා කරන්නේ මරණයෙන් පස්සේ. නමුත් අපි මේ දර්ශනය ලැබපු මොහොතේම මේ දුක් ටික නිදහස වෙනවා. මේ අනිත්‍යතාවයේ මේ හේතුඵල ධහම දකින පියවරක් පාසා, මොහොතක් පාසා, හුස්ම රැල්ලක් පාසා පින්නතුනේ අපි දුකෙන් නිදහස් වෙමින් ඉන්නේ. අන්න ඒක ටිකෙන් ටික වැඩි කරගෙන අඛණ්ඩව එක දිගටම ඒ බලන ක්‍රමය ආරම්භ වීම තමයි රහත් වීම කියලා කියන්නේ. එතකන් අපි ආධ්‍යාත්මික ඉස්සරවල යම් යම් මට්ටම් වල ඉඳලා මේක පුහුණු කරන වේගය කාලය ටිකෙන් ටික වැඩි කරනවා. අන්න ඒ කාලය වැඩි කරන්න පහසු වෙන්න තමයි ඒකට බෙනිෆිට්ස් ටික නැත්තම් යටිතල පහසුකම් ටික, යුටිලිටිස් ටික හදාගන්න එක තමයි කරන්නේ මොකෙන්ද? එදිනෙදා කරන පින්කම් ටිකෙන් කරන්නේ ඒකේ යුටිලිටිස් ටික අපි හදාගන්න එක, ෆැසිලිටිස් ටික හදාගන්න එක. ගෙදර දරුවන්ට සලකන එක, දරුවන්ට හොඳට උගන්වන එක, ගියදොර පිරිසිදුව තියාගන්න එක, අම්මට තාත්තට උපස්ථාන කරන එක, ස්වාමීන් වහන්සේලාට සංග්‍රහ කරන එක, සිව්පස්යෙන් උපස්ථාන කරන එක, අසනයට සලකන එක, මෙන්න මේ දේවල් වලින් අපි කරන්නේ මොකද්ද? මේ දේවල් කළා අපි එනර්ජි එක වැඩි කරගන්නවා, නිරෝගී භාවය වැඩි කරගන්නවා, දිගාසිරි ලබලා මේ පහසුකම් ටික ලබා ගන්නවා. අර අතෙන් තියන්න පහසුකම් ටික සලසගන්න. හරියට අපිට වෙනස් රටකට යන්න ඕන නම් අපි ගුවන් ටිකට් පටක් ගන්න ඕනනේ. ගුවන් ටිකට් පත ඔබ ගත්තා කියලා ෆ්ලයිට් එක එනවද ඔබ ඉන්න ස්ථානෙට? ඔබ කොච්චර පොහසත් කෙනෙක් වුණත් සාමාන්‍යයෙන් ඔබ ඉන්න තැනට එහෙම එන්නේ නැහැ වෙනස් රටකට යද්දි. ඔබ එතෙන්ට යන්නට ඕන. අන්නේ ගුවන් තොටුපළට යනවා වගේ තමයි ඔබේ දිනදා කරන දේවල් ටික. ස්වාමි බහරි ආවන සලකන එක, ගේ දොර ලස්සනට තියාගන්න එක, රැකී රක්ෂා කරන එක, යුතුයකම් කරන එක, වගකීමිටු කරන එක, මෙන්න මේ දේවල් වලින් කරන්නේ අර ගුවන් තොටුපළට යන වාහනෙන් යනවා වගේ දෙයක් අපි මේ කරන්නේ. හැබැයි ඔබ මේ ටික ඔක්කොම කළත්, යුතුයකම් ටික ඔක්කොම කළත් මේ දහම අහල නොතිබ්බොත් ඔබ ටිකට් එක ගත්ත වෙන්නේ, ෆ්ලයිට් ටිකට් එක ගත්ත වෙන්නේ. ටිකට් එක ඔබ ගත්තත් ඔබ සමාජ විද්‍යාව වඩා නැත්නම් ඔබ ෆ්ලයිට් එකට නැග වෙන්නේ නැහැ. ඒ නිසා එයා ටිකට් එක ගන්නවා වගේ තමයි මොකද්ද? මෙන්න මේ සත්‍යානුසන්දී වූ ධර්ම ශ්‍රවණය කරන එක. ඒ ටිකට් එක අතේ තියාගෙන සමාජ විද්‍යාව වඩන එක වගේ තමයි බෝඩින් පාස් එක අරගෙන ගුවන් යානයට ඇතුළු වෙන එක. සමති දසනා වඩන එක ඔබට තියෙන සමති දසනා වඩන එක විතරයි ඔබේ අවිද්‍යාදී නීවරණ දුරුකරන එක. ඒ ප්‍රතිපදාවෙහි වෙන සිද්ධාන්තයක්. ඔබට තියෙන බෝඩින් පාස් එක අරගෙන ෆ්ලයිට් එකට ඇතුල් වෙන එක විතරයි. ඔබ ෆ්ලයිට් එක ගෙනියන්න කලබල වෙන්න ඕනේ, ඒක ගෙනියන කෙනෙක් ඉන්න. ඔබ අදාළ නීත්‍යානුකූල විදිහට බෝඩින් පාස් එක ඇතුල් වෙලා නියමිත ආසනයේ වාඩුණාට පස්සේ ඔබ අදාළ ස්ථානෙට ගෙනියනවා. අන්නේ වගේ තමයි අපි සමත විදර්ශනා වඩනකොට නියම වෙලාවට අපේ කෙලෙස් දුරු වෙනවා. අපේ වීරිය තියෙන ප්‍රමාණයට. ඒක අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. අපේ නියම විදියට සමත විදර්ශනා වඩන්න වඩන්න අපේ අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙන පමණට මොකද වෙන්නේ? ලෝභ දේශ දෙකත් අඩු වෙනවා. අවිද්‍යාව දුරු වෙච්ච පමණට අපේ හිතේ මානසික අසහනය දුරු වෙනවා. දුක් පීඩා දුරු වෙනවා. අපේ මානසික සහනය දියුණු වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රඥාව, මෙන්න මේ අනිත්‍යතාවේ වැඩි වීම. මේකට අනිත්‍ය කියලා කියනවා, උද්‍යබ්බේගාමිනී ඥානය කියලා කියනවා. විවිධ නම් වලින් මේක සඳහන් කරලා තියෙනවා. මෙන්න මේක වැඩි වීම ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි වීමක් විදිහට සලකනවා. මෙන්න මේ ප්‍රඥා ඉන්ද්‍රිය වඩන්න තමයි බුදුහාමුදුරුවෝ නිතරම අපට අනුශාසනා කළේ. විශේෂයෙන්ම අපේ සමස්ත ජීවිතෙම කියන්නේ අපේ සිතුවිල්ලක්. ඒ සිතුවිල්ලක් කියන්නේ නිකන් සිතුවිල්ලක් නෙවෙයි. ඒ සිතුවිල්ලත් එක්කම රූප, වේදනා, සංඥා, සංකාර කියන තවත් ස්කන්ධ හතරක් එකට යනවා. විඥානය විතරක් තනියම තියෙන්නේ. විඥාන ස්කන්ධයත් එක්කම රූප, වේදනා, සංඥා, සංකාර කියන අනිත් ස්කන්ධ හතරත් එකට තියෙනවා. එතකොට බුදුහමර දේශනා කළේ කෘතඥ කෙනාට වෙන්න මෙන්න මේ ස්කන්ධ පහ සමුදේ වැවසෙන් බලන්න, හට ගන්නව නිරුද්ධ වෙනවා කියලා නිතරම බලන්න. කෘතඥ කෙනාට ශේක වෙන්නත් මාර්ගවල ලබන්න දේශනා කළේ මේකයි. නිකන් ඉන්න කිව්වේ නෑ මේක වඩන්න කියලා කිව්වා. නිකන් හිටර නිවන් දකින්න බෑ. ඒ විතරක් නෙවෙයි ශේක පුද්ගලයාට රහත් වෙන්නත් මේක වඩන්න කිව්වා. රහතන් වහන්සේ කත කිච්ච කෙනෙක්. රහතන් වහන්සේටත් මේක වඩන්න කිව්වා. ඇයි ඒ? දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා. ඒ නිසා රහතන් වහන්සේටත් කරන්න වැඩ ටිකක් මේ ශාසනයේ දේශනා කරලා තියෙනවා. නිකන් නෙවෙයි. එහෙනම් අපිට නොකර හිටියොත් මොකද වෙන්නේ? අපිට අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. හැබැයි හැමදේම කරන්න ඕනේ නැහැ. අපි කෙලෙස් වැඩෙන ඒවා නෙවෙයි කරන්නේ. කෙලෙස් දුරු වෙන විශේෂයෙන් අවිද්‍යාව දුරු වෙන විදියට මෙන්න මේ ස්කන්ධ පංචකයේ සමුදේ වැය හැම මොහොතකම දිනු කරන්න ඕන. ඒ අතර සමත කමඨහනක් උපයෝගී කරගෙන නිතරම මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා වගේ කරන වේලාවට එකින් එක වැඩි කරනවා. මේක ප්‍රායෝගිකවම කරන්න ඕනේ. මේක දැනගත්තට ඉතනක් වැඩන්නේ නැහැ. දැනගන්න එකයි කරන එකයි දෙකම. අපිට හිතෙන්නේ දැනගන්න එකයි කරන එකයි දෙකම සමානයි කියලා. නමුත් එහෙම නෑ පිනතුනි. මෛත්‍රී භාන අඩුම ගානේ විනාඩි 15ක් දවසට 15 ගානේ මාසයක් එක දිගට කරලා බලන්න. ওই දන්න එකයි කරන එකයි අතර අහසට පොළ වගේ ප්‍රතිඵලයක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. ඒත් එක තමන්ට අපැහැදිලි තැන් පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන් ගෙදෙනලා ජීවිතයේ මේ ලෞකික කුසලයක් බවට පත් වෙන අනිත් පැත්තෙන් මේ සමතේ තමන්ගේ ජීවිතයේ සීලම පහසුකම් ටිකත් සාර්ථකත්වයේ හේතු ටිකත් සපෙල දෙනවා මේකෙන්. නිකන් නෙවෙයි වෙනතනේ. මේ තමන් ධර්මගාමී මාර්ගයේ ඉන්නවත් එකේ ප්‍රතිඵලයක් විදියට හිතන්න එපා මේ සාමාන්‍ය උත්සාහය කරන දේ ප්‍රතිඵල විතරක් කියලා. බාහිර බලවේගයක් විදියට තමන් අවශ්‍යම විදියට අවශ්‍යම තැනට ගෙන යනවා. මේ ඉහළම ප්‍රතිඵලය මොකද්ද? ජීවිත කාලයක්ම රැකී රක්ෂා කරන්න ඕන වෙන්නේ. ඉක්මනින්ම තමන්ගේ ජීවිත කාලෙටම අවශ්‍ය කරන ධනෙ ටික ඉතාම ඉක්මන් කාලයකදී සම්පාදනය වෙනවා තමන්ට. සම්පාදනය වෙලා අනිත් එක සම්පූර්ණයෙන්ම ධර්මයේ හැසිරෙන තමන්ට විවේකය ලබා දෙනවා. හැබැයි තමන්ගේ විවේකය තීන මිද්දේට නොයන විදියට කලමනාකරණය කරගෙන තමන් දක්ෂ වෙන්නට ඕන. නැත්නම් ඉතින් ධනෙ තියාගෙන බුදියගෙන ඉන්න එක තමයි කරන්නේ. පින්නතන ඒකත් නොවන විදියට තමන් තියෙන මිදිරත් නොවන විදියට තමන් නිතරම ප්‍රඥා ඉන්ද්‍රිය වඩන දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. පින්නතනි අපි මේ ලබාගත්තු මේ දුර්ලභ මනුසාත්ම භාවය සහ පින්නතනි සද්ධර්මයේ තියෙන වටිනාකම අපි තේරුම් ගත්තොත් පින්නතනි අපි නිදි වරාගෙන භාවනා කරන්න පින්නතනි නිදි වරාගෙන හොඳ ධර්ම දේශනා කරනවා අපි නිදි වරාගෙන හොඳ කල්යාණ මිත්‍රයන් එක්ක අපි ධර්ම සාකච්ඡා කරනවා අපි ඒ තරම් ආනිසංසදායි දෙයක්. ලෝකේ යම් කිසි දෙයක් කරලා ඉක්මනින්ම ප්‍රතිඵල තියෙනවා නම් පින්නතුනි මේ සද්ධර්ම ශ්‍රවණය කිරීමත් ඒ සද්ධර්මයේ හැසිරීමත් තමයි ලෝකේ ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන දේ. අනිත් කිසිම දෙයක් මෙච්චර ඉක්මන් ප්‍රතිඵල නැහැ. තමන් ජීවිතය යම් කිසි සතුට ලබන්න, සැනසීම ලබන්න ඉක්මනින්ම කරන්න ඕන දේවල් ටිකක් කියලා තමන් හිතන් ඉන්නවනේ. එන්න රැකියාවක් කරලා වාහනයක් ගන්න කියලා හිතන් ඉන්නෝනේ. දරුවට ඉක්මනට උගන්වලා දරුවා රස්සාවකට දාන කියලා හිතන් ඉන්නෝනේ. දැන් අපි මේවනේ හිතන් ඉන්නේ. මේවත් කරන්න පිනොතුනේ කමන්නේ. හැබැයි මේවට හුඟක් කල ගත වෙනවා. අඩුම ගාන වෙන් එහෙකට අඩුම ගානේ අවුරුදු 15ක්වත් ගත වෙනවා. නමුත් මේ ධර්මයේ හැසිරෙන එකට පිනොතුනේ ඉක්මනටම ප්‍රතිඵල තියෙන දෙයක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මණ්ඩපේයේ මේ ධම්බික්කවේ බ්‍රහ්මචර්යම්. මේ සාසන බ්‍රහ්මචර්යාව මේ ධර්මයේ හැසිරෙන එක හරියට ඊටාම මිහිරි පානයක් පානය කරනවා වගේ. හරියට මී වදයක් අනුභව කරනවා වගේ කියලා. ඒ තරම් වටිනා දර්ශනයක් මේ තියෙන පිණුතුනි මේ දර්ශනයත් එක්ක ඉන්නකොට ඒ ආනිසංස විදියට පිණුතුනි අපට නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්‍ය විතරක් නෙවෙයි එදිනෙදා එන හුඟක් කරදර කම්කටොළු ඈත් වෙනවා මේ පින්කම ආනිසංස විදියට. හුඟක් ආනිසංස තමන්ට ලැබෙනවා. තමන්ට එදිනෙදා පොඩි පොඩි දේවල් වලින් හිත රිදෙන ගතිය හුඟක් අඩු වෙනවා. දැන් අපට පොඩි දෙයක් ඉන්නේද කොච්චර හිතක් රිදෙනවදනේ? තමන් ගෙදර යනකොට මල් කෝච්චියේ පෙල්ලලා තියෙනවනම් ඈ ගෙදර ළමයි කැතැමිට තේ එකක් අරගෙන ගෙදර ඉහිරවල තියෙනවනම් අපේ හිත කොච්චර නරක වෙනවදනේ? කොච්චර දුක් වෙනවදනේ? ගෙදර යනකොට දරුවෙක් කැතැමිට පින්තූරයක් රාමුකරු පින්තූරයක වීදුරුවක් කඩලා තියෙනවනම් කොයිතරම් ඒක සුරු දෙයට අපේ හිත නරක වෙනවදනේ? පින්නතුනි ඒ වගේ පොඩි දෙයකින් නෙවෙයි අපේ හිත බේරන්නේ. තමන් ඉතාම ආදරය කරන කෙනෙක් තමන්ගේ ඇස් පිට ඉදිරි පිට දීම නොකරපු වරදකට වෙනත් කෙනෙක් විසින් ජීවිතක්ෂයටපත් කරනවා. යන්න ඒ දුක් ටිකනොත් තමන් නිදහස් කරනවා. සාමාන්‍ය කෝපයක් ඉහිරවල මල් කෝච්චියක් පෙල්ලලා තියෙන දුක නෙවෙයි පිනතුනි. තමන්ගේ ජීවිතේ ඉතාම ආදරය කරන කෙනා තමන්ගේ ඇස් දෙක ඉදිරි පිට දීම මරණයටපත් වීමේදීත් ඒ දුක් ටිකනොත් නිදහස් කරන දර්ශනයක් දහමක් මේක. පටාචාරාව මරණ හයක් වෙච්ච කෙනෙක් ඒ මරණ ටිකෙන් ඇයි නිදහස් වුණා පිනතුල. බන්දුල මල්ලිකාව කියන්නේ එක දවසකදී තමන්ට හිටිය ආදරවන්තයාම 33 දෙනෙක් මරණයට පත් වෙච්ච කෙනෙක්. ඒ දුකිනොත් මේ දහමින් නිදහස් වුණා. ඉතින් ඒ වගේ ඇසැනසුනේ මෙවැනි වටිනා දහමකින් පිනතුනේ අපිත් මේ දහම අප්‍රමාදීව අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහ කරමු. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ බල ධර්ම පහ. සද්ධා බලය, විරිය බලය, කිරි බලය, ඔත්තප්ප බලය, සති බලය, සමාධි බලය, පඤ්ඤා බලය කියන. මෙන්න මේ බල හත යම් කිසි නුවණැති කෙනෙක් විසින් අනුගමනය කරනවා නම් ඒ තැනැත්තා සුඛං ජීවති සුවසේ ජීවත් වෙන කෙනෙක් වෙනවා. දුකෙන් ජීවත් වෙන ලෝකයේ අතරින් යසසතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ දහමගේ අප්‍රමාද වූ යනට අප හැම දෙනාමත් අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි ශ්‍රවණය කරපු දහම් කරුණු වලින් ගැටළු එහෙම තියෙනවා නම් අහන්න පුළුවන් මේ පින්තුන්ට. අද අපි සාකච්ඡා කළේ අංගුත්තර නිකායේ තියෙන සංකිට්ඨ සත්‍ය බල කියන සූත්‍රය. අපේ ජීවිතයේ මානසික සහනය දුරු වෙන ශක්තියින් එනර්ජිස් හතක් ගැන, පවර්ස් හතක් ගැන සාකච්ඡා කරේ. මොනවද හත? ශ්‍රද්ධාව, වීරිය, ඒ වගේම පව කරන්න තියෙන ලැජ්ජාව, බිය, සතිමත් බව, සමාධිය, ප්‍රඥාව. මෙන්න මේ හත දිනු වෙන්න නම් අර සුතමේ ඥානෙන් දුක සහ දුක්ඛ සත්‍ය දෙකේ වෙනස, සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා දෙකේ වෙනස, අනිත්‍ය සහ විපරිණාමය කියන දෙකේ වෙනස දැනගන්නට ඕන. එහෙම දැනගත්තු කෙනාට තමයි මේ මාවත මුණ ගැහෙන්නේ. මේ මාවත මුණ ගැහිච්ච කෙනා අප්‍රමාදීව වීරියෙන් හිරියොත්ථපද ගැති කරගනිමින් සතිමත්ව සහිත සමාධිමත් කරමින් ප්‍රඥා වඩන කෙනෙක් බවට පත් වෙනවා. අහන්න මොනවක් තියෙනවද? බල පුරුදු කිරීමක් අපි මේ කතා කිරීමත් වැඩෙන ආකාරයත් එක්කම තමයි කතා කළේ අපි මේ. ආයි දැන් මේ ඔක්කොම ගිරවන පස්සේ වඩන තියෙන මොකද්ද කියලා අහන්න එපායි. වඩන්නේ කොහොමද කියලා අහන්නත් එපායි. දැන් ශ්‍රද්ධාව වැඩි කරන්නේ කොහොමද කියලා බණ දාම් අහලා ඒක පරි සමාධි මෙනෙහි කිරීම. ඇසේ වීරිය වඩනකොට කොහොමද? අපසල් දුර වෙන විදියට කුසල වෙන විදියට වීරියෙන් ඉන්න. හෙදියොත් අපදක වැඩෙන විදිය කොහොමද? සතිය දිනු කරන්නේ කොහොමද? හිත සමාධිමත් කරන්නේ කොහොමද? ප්‍රඥා බලන්නේ කොහොමද? ඒ වඩන්න ඕන විදියත් එක තමයි මේ විස්තර කරේ අපි. ඒක ඇත්තෙම අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට ලක්ෂණය තමයි ඒ ධර්ම දේශනාවම විමුක්ත ආයතනයක් වෙන්නට ඕන. ඒ කියන්නේ ඒ ධර්ම ශ්‍රවණය කරදීම ඒ ධහමත් වැඩෙන්නත් ඕන අපේ එක. ඒ මානසික සානේ ඒ මොහොතට අපේ දැනෙන්නට ඕන. දැන් සද්ධා ඉන්ද්‍රිය දිනු කරනවායි කියන එක අපි කියනකොට ඒ මොහොතේම සද්ධා ඉන්ද්‍රිය වැඩෙන්න ඕන අපි. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන කියනකොට, උන්වහන්සේගේ මේ අවබෝධය ගැන කියනකොට, ධර්ම රත්න ගුණ කියනකොට ඒ මොහොතම ශ්‍රද්ධාව වැඩි වෙන්නට ඕන. අකුසලල ආදීනව කියනකොට, කුසල ආනිසංස කියනකොට වීරිය ඉන්ද්‍රිය තමයි වැඩෙන්නට ඕන. ඒ වගේම පව කරන්න ලැජ්ජා බය දෙක ගැන කියනකොට ඒක ඒ මොහොතම තමයි හිතේ වැඩෙන්නට ඕනේ අවස්ථාව. සතිපට්ඨාන ගැන කියනකොට ඒ මොහොතම තමයි හිතගෙන තම දැන් අවධානයෙන් ඉන්නේ. තමගේ කය ගැන දැන් අවධානයෙන් ඉඳීම තමයි දැන් මේ අහන්නේ. සමථය වඩන කියනකොට බුදුහාමරගේ අරහන් ගුණය, සම්මා සම්බුද්ධ ගුණය මේ මොහොතම වැඩෙන්න ඕන, නැත්නම් සීල සත්ව සුවපත් වෙත්වා කියන එක වඩමින් තමයි මේ ධමහන්නේ තමයි. පඤ්ඤා ඉන්ද්‍රිය වඩන කියනකොට මේ ස්කන්ධ පංචක හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා කියන එක ධර්ම දේශනා තුළදීම බහනකොටම ඔබේ එවලෙම හිතේ වැඩෙන්න ඕන මේක. ඒකේ මොහොතේ වඩනවා කියන මේක මතක තියාගෙන ගිහිල්ලා හැම මොහොතම තමන් ධර්මයේ ආලෝකයක් කරගන්නට ඕන. ධහම නැමැති පහන දැල්වගෙන ඒ පහනේ ආලෝකයෙන් හැම තැනම තමන් ඇවිදින්න. එතකොට තමන් කොතන හිටියත් ගැටලුවක් නැහැ. තමන් එතකොට ආරණ්‍යක හිටියත් එකයි, හොලිවුඩ් වල හිටියත් එකයි. තමන් මේ ධර්මයේ ආලෝකයේ දැල්වගෙන තමයි තමන් හැම තැනම ඉන්නේ. ඒ නිසා පින්නතුනි ඉන්න තැනට වඩා වැදගත් වන්නේ තමන්ගේ දර්ශනය වැදගත් වන්නේ. දර්ශනයක් නැති ප්‍රතිපදාව පින්නතුනි අන්ධයි. ප්‍රතිපදාවක් නැති දර්ශනය නිෂ්ප්‍රයෝජනයි. Vision without practice, without mission is useless. Practice without vision is blind. Vision එකයි mission එකයි දෙක මොන පින්නතුනි? ඕනෑම ආයතනයක, ඕනෑම පාසලක vision එකක් තියෙනවා, mission එකක් තියෙනවා. දැක්මක් තියෙන ඕන. ඒ දැක්මට ළඟා වෙන මිෂන් එකක් තියෙනට ඕන. ඒ නිසා බුදුදහමේ විෂන් එක කියලා කියන්නේ මෙන්න මේ පටිච්චසමුප්පාදය පිළිබඳව අනිත්‍යතාව පිළිබඳ අවබෝධය, සම්මා දිට්ඨිය. ඒක සාක්ෂාත් කරගන්න යන තියෙන මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. ඉතින් මේ දෙකම එකට අවශ්‍ය වෙනවා. එක අතකින් ධර්මඥාණයෙන් හොඳ දැක්මක්, හොඳ දර්ශනයක් තමයි ඇති කරගන්න. ඒ ඇති කරගෙන ඕනෑම කෙනෙකුගේ බණහන කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අහනකොටම තමයි දැනගන්න ඕනේ මේ කියන්නේ කම්මස්සකතා සම්මාදිටියකද්ද මේ ලෝකෝත්තර සම්මාදිටියකද්ද කියලා තමයි දැනගන්න දක්ෂ වෙනවා. ඇතැම් විට කෙනෙක් විපස්සනා කියන වචනේ කියන්න පුළුවන්. මේ බාහිර රූපයක් පේනවා මේක පටවියාපෝතේජ වශයෙන් බලන්න මේ බාහිර පේන රූපය ඇති වෙනව නැති වෙනව කියලා බලන්න කියලා කියන්න පුළුවන්. තමන් දන්නවා එතකොට මේ කියන්නේ සමතේ දර්ශනා කියද තමන් දන්නවා. විපස්සනා කියන නම පාවිච්චි කළාට විපස්සනා වෙන්නේ නැති බව තමන් දන්නවා. ඒ සඳහා තමන්ට හොඳ දැනුමක් තියෙනට ඕන. නැත්නම් වෙන්නේ මොකද්ද? තමන් හැමදාම අර වනේ අන්ධ ගජෝ විය වගේ වෙනවා. වනේ හැසිරෙන අන්ධ ඇතෙක් වගේ වෙනවා. වනේ ඉන්න අන්ධ ඇටාට මොකද්ද වෙන්නේ? කෝ යන්නේ යන පෑන හැප්පෙන ගස්වල හැප්පිය පියා හැමදාම දුකටපත් වෙනවා. අපටත් හරි දර්ශනයක් නැති වුණොත් අපි එක කෙනෙක් කියනට ආයා හොඳයි කියලා පැත්තට යනවා. තව කෙනෙක් හොඳයි කියලා දෙනවා නම් මේක හරි ශෝක නේ පැත්තට යනවා. අන්තිමට අපේ ජීවිතයේ මගටම කාලය ගත වෙලා තියෙනවා. නමුත් මේ දර්ශනය ඇති කරගෙන තමන්ට ඉන්න තැනෙම ඉඳගෙන ඉන්ටර්නෙට් එකෙන් ඕනතරම් බලන්න පුළුවන් හැම කෙනෙක්ගෙමනේ. දැන් මම එක්තරා ආරණ්‍යක ලංකාවේදී ශ්‍රී ලංකාවේ හිටියා. ඒ ස්වාමීන් වහන්සේ ඉන්න ආරණ්‍යේ බණ කියලා මම හිටිය තැනට ආවා. එදාම එනකොට එන්න කලින් මම එහාඳුරේ ආරණ්‍ය කියපු බණ මං අහලා. එන්න කලින් ඩවුන්ලෝඩ් කළ ඉන්ටර්නෙට් එකේ බණ. ඒ ධර්ම කරුණු මං එහාඳුරට පස්සේ සාකච්ඡා කළා. ඒ තරම පිනතුනි දැන් පාස්කම් තියෙනවා. අපි උඹා පාසනාවන්තයද? ඒ නිසා හාමුදුර කෙනෙක් බණ කියලා පන්සලට එන කලින් ඒ හාමුදුරන්ගේ බණ අපට අහන්න පුළුවන්. ඉතින් ඒ වාසනාව වගේම අපි පිනතුනි බුද්ධිමත් වෙන්නත් ඕන. නැත්නම් ඉතින් ඒ වාසනාවම අපට නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සා තමන් නිතරම බුද්ධිමත්ව තමන් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න දක්ෂ වෙන්නට ඕන. මොකද අපට වටිනාම දේ කාලය පිනතුනි. අනිත් කිසිම දෙයකට වඩා අපට වටින කාලය. ඒ නිසා ඒ කාලයෙන් ප්‍රයෝජන ගන්න නම් කාල කළමනාකරණය කරගෙන හුඟක් වැඩ කරාට වැඩක් නැහැ. දැන් බොහෝ දෙනෙක් කියන්නේ කාල කළමනාකරණයද කියන්නේ නේද? කාල කළමනාකරණය කරගෙන දවසට පැය 18ක් 20ක් වැඩ කරාට විතරක් වැඩක් නැහැ. ඇයි ඒ? තමන්ට නියම විෂන් එකක් නැත්තම් හුඟක් වැඩ කරාට විතරක් වැඩක් නැහැ. තමන් වැඩ කරන්න කලින් තමන් දැනගන්න ඕන තමන් මොන වැඩේද වටිනා වැඩේද තමන් කරන්නේ කියන එක තමන්ට අවබෝධයක් තියෙනවා. ප්‍රයෝජන නැති වැඩ හුඟක් කරයි කියලා වැඩක් නැහැ. ඒ නිසා තමන්ගේ ජීවිතයට වඩාත්ම අර්ථවත් ප්‍රයෝජනදායි වැඩ ටික කරන්න තමන්ට හොඳ විෂන් එකක් තියෙන්න ඕන. නැත්තම් හුඟක් මිෂන් එකෙන් හුඟක් වැඩ කරාට කියලා විතරක් සාර්ථක නැහැ. ඒ නිසා විෂන් එක සහ මිෂන් එක දෙකම අපට අවශ්‍ය වෙනවා පිනතුනේ. ඉතින් ඒ සඳහා ප්‍රමාදීව කටයුතු කරන්නට මේ සත්පුරුෂ ඔබ හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, දැන් ස්වාමීන් වහන්සේලා ඔබ හැම දෙනාටම ආශිර්වාද පිණිස සෙත් ගාථා ප්‍රකාශ කරලා ආශිර්වාද කරනවා. මේ අවස්ථාවේදී රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඉතින් නිශාන්ත මහත්මියගේ ආදරණීය මෑණියන් මිය ගියා. දැන් අවුරුදු 7ක් විතර වෙනවනේ. 6මාරක් 7ක් විතර වෙනවනේ. ඔය අම්මා ඇතුළු ඒ මියගේ ඥාතීන් හැම දෙනාමත් ඔබ නමින් මිය ගිය යම්තාක් ඥාති මිත්‍රාදීන් ඉන්නවා නම් ඒ හැම දෙනෙක්මත් මේ අවස්ථාවේ සිහිපත් කරගන්න පින්තුන් ඊටාම සදහැසිතින් මේ පුරා පැය දෙකකට ආසන කාලයක් ධර්ම ශ්‍රවණය කළා. ඒ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් ආනිසංසය මියගේ ඥාතීන් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව පිනතුන් සිදු කරන සියලු දැහැම කටයුතු හොඳින් සිදු කරගන්නටත් ඒ වගේම තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන ආදී කටයුතු සඵල කරගන්නටත් දෙවියන්ගේ ආශිර්වාදයේ සලසා දෙත්වා දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හොඳයි, මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ඥාන සංසයෙන් පින්වත් ඔබ සැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූල උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, දැන් ස්වාමීන් වහන්සේලා සෙත් ගාථාව සජ්ජහනා කරලා ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. තෙරුවන් සරණේ ආනිසංසෙන් මේ පින් කමල ආනිසංසෙන් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්න සැලසේවා කියන පැතුමෙන්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවතේ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සෙකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේතේ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක ඔජෝ පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ පාහුනේයෝ පාහුනේයෝ දක්ඛින අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්සාති ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සච්ච වංජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං යං කිංච වෙන්තං නිදවා හුරං වා සංගේසු වායං රතනං පනේතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු භයං විරාගං අමතං පනේදං යදංජගා සක්්‍ය මුනේ සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කීනම් පුරාණං නවන්නන්ති සම්භවං විරන්ත චිත්තා ආයතිකේ භවස්මින් සේකේන බීජා අවිරුල්හිංජං දානිම්බන්ති ධීරායතායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු සම්දීතියෝ විවජ්ජන්තෝ සම්බරෝගෝ විනස්සතෝ මාතේ භවන්ත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ අභිවාදන සීලෙන්ස නිච්ඡං වන්දා පචායිනෝ සත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සංග සම්පන්ති මේවච අතෝ නිම්මාන සම්පන්ති ඉමිනාතේ සමින්ජතෝ